ආරබත නික්කමත යුංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. ගෞරවනීය හඳුරන් වහන්සේලාගෙන අවසරයි. අදත් අප ස්වාමීන් වහන්සේලා සඳහා පැවැත්වෙන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ සංසරණ නැන කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අද දින අපි පවත්වන්නේ 7 වෙනි දේශනය. මාතෘකා විදිහට තෝරාගෙන තියෙන්නේ බුදුදහමේ ප්‍රධානතම තේමාවක් වන කර්මය ගැනයි. කර්මය පිළිබඳවත් ඒ කර්මයෙන් සැලසෙන විපාක සහ ඊට අදාළව සිද්ධ වෙන පුනරුත්පත්ති නැත්නම් පුනර්භවය කියන කරුණු මේට සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අප සාකච්ඡා කරන මේ කර්මය කියන මාතෘකාවට මූලික වශයෙන් අප සූත්‍ර කිහිපයක් තෝරා ගත්තා. එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන චුල්ලකම විභංග සූත්‍රය, ඊළඟින්ම තියෙන මහාකම විභංග සූත්‍රය, නිබ්බේධික සූත්‍රය නැත්නම් නිබ්බේධික පරියාය සූත්‍රය, මෙත්තා චේතෝ විමුති සූත්‍රය, පුඤ්ඤාභිසන්ද සූත්‍රය, සංඛාරෝපපති සූත්‍රය, පඨම කම්ම සූත්‍රය, අජින්තේය සූත්‍රය, අබින්න පච්චවෙක්කන සූත්‍රය, මංගල සූත්‍රය, වේලාම සූත්‍රය, ව්‍යග්ගපඤ්ච සූත්‍රය, වාසෙට්ඨ සූත්‍රය සහ ධම්මපදෙහි මීට අදාළ ගාථා ආදී අප ප්‍රධාන වශයෙන් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර තිත්තායතන සූත්‍රයත්, ගිරමානන්ද සූත්‍රයත් අප මෙහිදී සංකච්ඡාවට භාජනය කරනවා. එතකොට කර්මය පිළිබඳව විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අබින්න පච්චවෙක්කන සූත්‍රයේ දේශනා කරනවා, කම්මස්ස කොම්මි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපරිසරණෝ ආදි වශයෙන් දේශනා කරලා නිතර මෙනෙහි කළ යුතු කරුණු වලින් කරුණු පහක් කියලා එයින් එක කාරණයක් විදිහට කර්මය ගැන සඳහන් කරනවා. කර්මය තමයි අපේ දායාදේ, කර්මය තමයි අපේ උරුමය, කර්මය තමයි ඥාතිවරයා කියන කරුණ නිතර නිතර මෙනෙහි කරන්න. ඉත්තිහාවා, පුරිසේනවා, ගහට්ටේනවා, පබජිතේනවා කියලා සඳහන් කරනවා. ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ගිහෙක් වුණත් නිතර නිතර මෙනෙහි කළ යුතු කාරණාවලින් එකක් විදිහට අප සිද්ධ කරන කර්මය තමන්ගේ දායාදේ කියන එක මෙනෙහි කරන්න කියලා දේශනා කළා. එතකොට කර්මය කියන එක සාමාන්‍යයෙන් තේරුම ගත්තොත් ක්‍රියාවක් කිරීම. නමුත් බුදුදහමේ හැටියට කර්මයක් වෙන්නේ ඒක සිතල කරන දෙයක් වෙන්නට ඕන. එනිසයි නිබ්බේධික පරයාය සූත්‍රයේ දේශනා කළේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. ඒ චේතනාව චේතනාවම කර්මයක් වෙන්නත් පුළුවන්, සිතල කයින් කරන දෙයක් කර්මයක් වෙන්නත් පුළුවන්, සිතල වචනෙන් කරන දෙයක් කර්මයක් වෙන්නත් පුළුවන්. එහිදී මූලික පදනම තමයි සිතීම කියන එක, චේතනාව කියන එක. නැති පාපං අකුබ්බතෝ කියලා සඳහන් කරනවා, යමක් නොසිතා කරනවා නම් ඒක කර්මයක් වෙන්නේ නැහැ කියලා. ඊළඟ කාරණය තමයි කර්මයක් වුණත් හැම එකක්ම විපාක දෙන මට්ටමෙත් නැහැ. සමහර දේවල් බොහොම දුර ගිහිල් විභාග දෙනවා, සමහර දේවල් දෙවෙනි ආත්ම භව විභාග දෙනවා, සමහර කර්ම මේ ආත්ම භවයේදීම සාන්දෘෂ්ටික වශයෙන් දෙතදම වේදෙන වශයෙන් විභාග දෙනවා, සමහර කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. එතකොට මෙන්න මෙවැනි ભેදයක් තියෙනවා. කර්මය යම්කිසි විදියක ගැඹුරෙන් අපි යමක් හිතලා බොහොම වෙහෙස මහන්සි වෙලා කරපු තරමට තමයි ඒකේ ආනිසංස හෝ විපාක කියන කාරණා තමට ලැබෙන්නේ, කාලය තීරණය වෙන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේට කර්මය ගැන විශේෂ ඥානයක් තිබුණා. අන්නේ ඥාණයෙන්ම තමයි උන්වහන්සේ ලෝකෙට මේක දේශනා කළේ. වෙනත් අයත් තමන්ගේ ඥාණයෙන් විශේෂයෙන්ම චුතූපපාත ඥාණය, පුබ්බේ නිවන් සංසති ඥාන ආදී ඥානයන් උපයෝගී කරගෙන අන්නේ ශාසනවල අයත් මේ ගැන යම් යම් විදිහේ කරුණ සඳහන් කළා. හැබැයි බුදුරජාණන් වහන්සේට වඩා ගැඹුරට ගිහිල්ලා බොහෝම දුරදක්නා නුවණින් මේ ගැන සාකච්ඡා කළා තියෙනවා. කර්මය ගැන සඳහන් කරද්දී අංගුත්තර නිකායේ තිකනිපාතේන තිත්තායතන සූත්‍රය වැදගත් වෙනවා. ඒකෙදී කාරණා තුනක් සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන්ම එකල භාරතේහි තිමුණු ආගම්වල අය යම් යම් දේශනා කරද්දී ඔවුන් පාදක කරගත්තු යම් යම් නිර්ණායක තුනක් තිබුණා. කැටගරිස් තුනක් තිබුණා. ඒ අතර සමහර අය තමන්ගේ මතවාද ඉදිරිපත් කරේ පුබ්බේ කත හේතුවාදී ඉඳලා. සියල්ලක්ම පෙර කර්මයෙන් වෙනවා කියන පදනම ඉදගෙන තමයි සමහර අය විස්තර කළේ. නිකණ්ඨනාත පුත්ත වැනි කර්මවාදී ශාස්ත්‍රවරු මේක සඳහන් කළ තියෙනවා. තවත් සමහර අය ඉස්සර නිර්මාණවාදී ඉදිරිපත් කළා. විශේෂයෙන් හින්දු දහමෙහි ලෝකය ඊශ්වරයා විසින් නිර්මාණය කළා. නැත්තම් මැවුම්කාර දෙවියෙක් විසින් ලෝකය නිර්මාණය කළ තියෙනවා. ඒ දෙවියාගේ කැමැත්තට අනුව ලෝකය පැවතිලා ලෝකය අවසන් වෙනවා කියන මතය. තවත් සමහර අය අහේතු අපච්චිතවාදයක් ඉදිරිපත් කළා. මේ කිසිම දෙයක් හේතුවකින් ඵලයකින් නෙවෙයි, ඉබේම සිදුවන දේවල් කියලා. එතකොට එක පිරිසක් පුබ්බේ කත හේතුවාදී සියල්ලක්ම පෙර කර්මෙන් වෙනවා කියලා දේශනා කළා. තවත් පිරිසක් ඉස්සර නිර්මාණවාදී නැත්තම් මෞංකාර දෙවියෙකු විසින් මේ ලෝකේ නිර්මාණය කරලා පාලනය කරනවා කියන හැඟීම තිබුණා. තවත් සමහර අය අහේතු අපච්චිතවාදයක් ඉදිරිපත් කළා. මෙන්න මේ මතවාද තුන තමයි එකල ಭಾರತೀಯ ජන සමාජයේ තිබිච්ච ආගමික මතවාද තුන බවට පත් වුණේ. මෙන්න මේ මත තුනෙන් එකකටවත් ඒකාංශික නොවේටි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළා. එෙහිදී එක අතකින් කම්මසකතා සම්මාදිට්ඨිය ඇති කළ දුන්නා, අනිත් අතින් චතුසත්‍ය සම්මාදිට්ඨිය පාදක කරගෙන පටිච්චසමුප්පාදය දේශනා කළා. මෙන්න මේ දර්ශන දෙක ඔස්සේ තමයි බුදුදහම කරුණ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම සසරක් ගැන බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. ඒ සසර පැවැත්ම නිසාම තමයි දහමත් අවශ්‍ය වෙන්නේ. බුදුහාඳුරු ඉතා පැහැදිලිව දේශනා කරනවා, ලෝකේ කාරණා තුනක් නිසායි දහමක් පනවන්නේ ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වෙන කියන එක. ඒකට හේතු හරි වශයෙන් දක්වලා තියෙන්නේ ඉපදීම, මහලු වීම, මරණය. මෙන්න මේ කරුණු තුන නිසායි ලෝකෙට දහමක් අවශ්‍ය වෙන්නේ. ජාති, ජරා, මරණ. එතකොට මේ කරුණු තුනෙන් එකක් විදිහට ජාති තියෙනවා. අප ජීවිතය ගත කළ මරණයෙන් පස්සේ සියලක්ම අවසන් වෙනවා නම් අපිට දහමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සංසාරේ අවශ්‍ය වෙන්නේ නැහැ. දහම සහ සංසාරයේ අවශ්‍ය වෙන ප්‍රධානතම නිර්ණායකයක් තමයි නැවත ඉපදීමක් තියෙන නිසා. අන්නේ උපත ගැන, සසර ගැන බුදුදහමේ තාම දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් සංයුත්තනිකායේ අනමතග්ග සංයුත්තේහි කාරණා රහසක් දක්වලා තියෙනවා. අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිජ්ජහ නීවරණානං තණ්හා සංයෝජනානං සන්දහවිතං සංසරිතං මමං කියලා තෝමාකංජ කියලා. මේ සසරගෙන ගමනේදී මුල් කෙරවලක් පණවන්න බැරි තරමට ඉතාම දීර්ඝයි කියලා. තෘෂ්ණාවෙන් වෙලිලා අවිද්‍යාවෙන් ගැට ගැහිලින්න මේ ලෝකයේට අති දීර්ඝ කාලයක් මේ සත්‍ය සසර ගමන් කරන ආකාරයක් දක්වලා තියෙනවා. ඇතැම් දෙනක දක්වනවා ගබ්බමේකේ උප්පජ්ජන්ති නිර්යන් පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසව කියලා. ඇතැම් අය නැවත මව කුසකට එනවා නිර්යන් පාපකම්මිනෝ. ඇතැම් කෙනෙක් නිරයට යනවා සග්ගං සුගතිනෝ යන්ති යහපත් දේවල් කරපු අය සුගතියට යනවා පරිනිබ්බන්ති අනාසව. අනාසරය රහතන් වහන්සේ පිරුණ පානවා කියලා. දැන් මෙන්න මේ කරුණු හැම එකකින්ම අපට පේනවා බුදුදහමේ සසර පැවැත්මක් කියන එකක් පෙන්වලා තියෙනවා. හැබැයි ඒක ප්‍රකාශ කරේ හරිම පරිස්සමෙන් බුදුහාඳුරෝ. මොකද සසර පැවැත්මක් කියව ගමම්ම කෙනෙක් දෘෂ්ටියකට වැටෙනවා සාංශක දෘෂ්ටියට. නොවෙනස් වෙන නিত্য ආත්මයක් සසර භවෙන් භවයට සැරිසරනවා කියන මතයට එනවා. අනේ නිසා ඒ මතයට නොවැටෙන විදියට හේතුඵල ධර්ම මත පිළිතලා අනිත්‍යතාවය මත පිළිතලා ඉදපච්චතාවය අනිත්‍යතා ආදී මේ ගැඹුරු ධම් කරුණ මත පිළිතලයි බුදුහාමුදුරුව මේ සංකල්පේ ලෝකෙට විස්තර කළේ. අන්නෙහිදී උන්වහන්සේ ලබාගත් වූ සර්වඥාණය ඒ අතර ලබාගත් අනිත් සදාසාධාරණ ඥාන ආදී ඥානයන් උපයෝගී කරගෙන තමයි ප්‍රත්‍යක්ෂයෙන්ම මේක දැකලා ලෝකයට පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලයේහි උන්වහන්සේ පහළ වෙච්ච කාලයේ දා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ භාරත ජන සමාජයේ හිටියා ධානය වැඩලා අවිඥා ලැබලා හිත දිනු කරලා පුබේ නිවන් සත්‍ය ඥානය චතුපවහත ඥාන ආදී ඥානය ලැබුවායි හිටියා. ඒ අයත් යම්කිසි විදියකින් මේක දැක්කා. හැබැයි දැක්කට උන් යම් යම් අන්තවල එළඹිලා හිටියේ. විශේෂයෙන් මහා කාමී බඟ සූත්‍රය බලනකොට ඒක අපට පැහැදිලි වෙනවා. අපි ඒ කරුණ ඉදිරියේදී විස්තර කරනවා. මෙන්න මේ කර්මය කියන මාතෘකාව බුදුදහමෙහි ප්‍රධාන මාතෘකාවක් විදිහට විස්තර කරනවා සහ ගිහි පැවිදි අප හැමදෙනාම නිතර නිතර සිහි කරන්න ඕන කරුණක් විදිහට දේශනා කළ තියෙනවා. සබ්බේ පීහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්නන් පච්චේ කිතබ්බං කියලා කියලා සියලු ප්‍රියමනාප දේවල් වලින් මෙන් වැළැන්ඩ සිද්ධ වෙන බව මෙනෙහි කරන්න කියලා එතනම ඊළඟ කාරණේ විදිහට දේශනා කරනවා. කම්මසකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ ආදි වශයෙන් කියලා ඉත්තිහාවා පුරිසේනවා ගහට්ටේනවා පබජිතේනවා කියලා අර තමා කැමති සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වුණත් කර්මය තමාගේ සැබෑ උරුමය ලෙස ඥාතිවරයා ලෙස තමාගේ පිටුපස්සේ ගමන් කරන ප්‍රධානතම සාධකයක් විදියට බුදුහාමුදුරු පැහැදිලි කළා තියෙනවා. හැබැයි එහෙම වුණත් අනිත් පැත්තෙන් දේශනා කරනවා මේ කම්ම නියාමයේ කියන එක නැත්තම් කර්මය කියන තේමාව හිතලා අවසන් කරන්න බැරි දෙයක් විදියට අචින්තේය සූත්‍රය දේශනා කරනවා. ලෝකයේ සිතලා අවසන් කරන්න බැරි කාරණා කීපයක් තියෙනවා. ලෝක විෂය, බුද්ධ විෂය, ඥාන විෂය, චිත්ත විෂය සහ කම්ම විෂය කියලා. අන්නේ විෂයන් පහෙන් එකක් තමයි කර්ම විෂය කියන එක. බුදුරජාණන්ගේ බුදුගුණ සිහි කරලා අවසන් කරන්න බෑ. ඒ වගේම සිත ගැන, ධානය ගැන හිතලා අවසන් කරන්න බෑ. ලෝකය ගැන, සත්ත්ව විෂය මේ දේවල් හිතලා අවසන් කරන්න බෑ. අන්නේ වෙන කරුණු අතුරින් එකක් තමයි කර්මය කියලා කියන්නේ. ඒකට එක පැත්තකින් දේශනා කරනවා කර්මය තමන්ගේ දායාදයේ ඥාතිවරයා උරුමය කියලා නැවත නැවතත් සිහි කරන්න කියලා එක පැත්තකින් දේශනා කරද්දී අනිත් පැත්තෙන් දේශනා කරනවා කර්මය ගැන පරදෙරට හිතලා අවසන් කරන්න බෑ කියලා. යමෙක් එහෙම හිතලා අවසන් කරන්න යනවා නම් ඔහු උම්මත්තක භාවයට පත් වෙනවා කියලා. ඒ තරම් පුළුල් සංකල්පයක් විදිහට කර්මය දක්වනවා. අනිදේ තමයි කර්මය අපට විශාල බලපෑමක් ජීවිතේ සිදු කළත් හැම දෙයක්ම කර්මෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේත් නෑ. පංච නියාම ධර්මයක් තියෙනවා. බීජ නියාම, උතු නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, කම්ම නියාම කියලා නියාම ධර්ම පහක් තියෙනවා. බීජ නියාම කියන්නේ යම්කිසි බීජයක් වැපරුවොත් ඊට සමාන ඵල හට ගන්නවා. ඒක හටගන්නේ කර්මෙන් නෙවෙයි. ඒක හටගන්නේ බීජ නියාමෙන්. උතු නියාම කියලා එකක් තියෙනවා. අවුරුද්දේ ඒ කාලවලට නියමෙච්ච දේශගුණ විපර්යාසයන් සිද්ධ වෙනවා. ඒක කර්මයෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. චිත්ත නියාමයේ කියලා එකක් තියෙනවා. සිතේ සිතවිලි පහළ වෙන ක්‍රමයක් තියෙනවා. චිත්ත වීති ආදී සිතකට පස්සේ ඊළඟට පහළ වෙන චෛතසික ආදී යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදය යම්කිසි න්‍යායකට වෙන්නේ. ඒකට කර්මයත් එක අතකින් බලපානවා. නමුත් ඒක වෙනම නියාමයක් විදිහට චිත්ත නියාමයේ විදිහට විස්තර කරනවා. ධම්ම නියාමයේ කියලා දෙයක් තියෙනවා. ලෝකේ ස්වභාව ධර්ම කියලා දෙයක් තියෙනවා. ඉපදුණු කෙනෙක් වයසට යනවා, වයස ගියපු කෙනා මැරෙනවා, ගංගාවල පහට ගලා වැටෙනවා, මේ ලෝකයේ එක එක තැන් ක්‍රියාත්මක වෙන විදි තියෙනවා. ඒවයි තියෙන ධම්ම නියාමෙට. අනේ නියාමයන් අතුරින් කම්ම නියාමය මේ පහෙන් එකක් විතරයි දේශනා කළේ. හැබැයි මේ නියාම ධර්ම පහේ කීපයක් එකට එක විට සම්බන්ධ වෙන්න පුළුවන්. ධම්ම නියාමයේ විදිහට වයසට යනත් පුළුවන්. වයසට යන ගමන් ලොකු අනතුරකටපත් වෙලා නැත්නම් ලෙඩ දුක් වලටපත් වෙන පුළුවන් කම්ම නියාමය සම්බන්ධ වෙලා. එතකොට බීජ නියාමයෙන් එක පැත්තකින් බීජ වපුරන්න පුළුවන් කෙනෙක් වගාවක් සඳහා ආදම් මාර්ගයක් සඳහා ඇතැමිට කම්ම නියාමය ඇවිල්ලා ඒකට හානියක් හෝ වැඩිපුර වාසියක් වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ එක විට කිහිපයක් සම්බන්ධ වෙන්නත් පුළුවන් මේ අතරේ. එතකොට බුදුදහම තුළ තියෙන ලක්ෂණයක් තමයි කිසියම් දෙයක් සඳහා ඒක හේතුවක් නෙවෙයි දේශනා කරන්නේ හේතු ගණනක එකතුවක සමவாயයෙන් සිද්ධ වෙන පැවැත්මක් විදියටයි මේ සත්ව පැවැත්ම, ලෝක පැවැත්ම, බුදුදහම තුල විස්තර කරන්නේ. එතකොට මේ කර්මය ගත්තාම ප්‍රධාන වශයෙන් කුසල අකුසල නැත්තම් පුණ්‍ය පාප සුකට දුක්කට සුක්ඛ ධම්ම කන්න ධම්ම මේ ආදී නම් වලින් බුදුදහම තුල විස්තර කරනවා. කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. හොඳ කර්ම සහ නරක කර්ම. නැත්තම් පුණ්‍ය පාප කුසල අකුසල සුකට දුක්කට සුක්ඛ කම්ම කන්න කම්ම බබ්බ අබබ්බ සේවිතබ්බ අසේවිතබ්බ මෙන්න මේ වගේ නම් වලින් බුදුදහම තුල මේක විස්තර කරනවා. මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. මේ කුසල අකුසල දෙක නැත්තම් පුණ්‍ය පාප දෙක බෙදෙද්දී යම්කිසි පුණ්‍ය කර්මයක් කරනවා නම් ඒ පුණ්‍ය කර්මයත් එක්ක එකටම යන චෛතසික ටිකක් තියෙනවා. ඒ තමයි සද්ධා සති හිරි ඔත්තප්ප. යම්කිසි කුසලයක් සිද්ධ වෙනවා නම් ඒක ලෝකෝත්තර කුසලයක් වෙන්න පුළුවන්, ලෞකික කුසලයක් වෙන්නත් පුළුවන්. ඒකෙදි ප්‍රධාන වශයෙන් මෙන්න මේ හතරකට සමාන්තරව ගමන් කරනවා. මොනවද? සද්ධා සති හිරි ඔත්තප්ප. සද්ධාව කියන්නේ ඒ යහපත් දේ සඳහා තියෙන විශ්වසනීයත්වය. නැත්තම් බුදුහම දේශනා කරපු ධර්මයේ පිරවඳ තියෙන විශ්වසනීයත්වය. නැත්තම් තමන් කරන යහපත සඳහා තමන්ට තියෙන විශ්වසනීයත්වය. ඒ වගේම සතිය ඒ කරන ක්‍රියාවට සිහ පිහිටුවාගෙන සිටීම සහ හිරි ඔත්තප්ප. Moral shame and moral fear. පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බිය. එතකොට මෙන්න මේ පදනම් වල තමයි යහපත පින කුසලය යම්කිසි කෙනෙක් සිදු කරන්නේ. ඒ අතරම විශේෂ දෙයක් තමයි ඔත්තප්ප කියන කාරණය. පව කිරීමට තියෙන බිය කියන එක. ඒක අත්වාද බිය වෙන්න පුළුවන්. තමන්ගේ රදේ සාක්ෂියෙන් තමන්ට දෝෂාරෝපණය කිරීමක් වෙන්න පුළුවන්. නැත්තම් දඬ බිය වෙන්න පුළුවන්. දඬුවමට තියෙන බිය නිසා වෙන්න පුළුවන්. නැත්තම් දුගති බිය. මේ වගේ කර්ම කරවතින් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා බව අකුසලයේ පිළිබඳ තියෙන බය නිසා යහපත් දේ කරන වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ හතර තමයි යහපත් දෙයක් කිරීමේදී මූලිකව පදනම. මූලික පදනම වෙන්නේ. මොනවද? සද්ධා, සති, හිරි, ඔත්තප්ප. මේ හතර. ඊළඟ කාරණේ තමයි අකුසලයක් පාපයක් සිද්ධ වෙනකොට කරුණු හතරක් තියෙනවා. මොනවද ඒවා? මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච. මෝහ කියන්නේ ආමු වශයෙන් කම්මසකතා සම්මාදිට්ඨියවත් නැතිකම. අහිරික අනොත්තප්ප කියන්නේ පව් කරන්න ලැජ්ජාව සහ බිය නැතිකම. උද්දච්ච කියන්නේ සිතේ විසිරුණු බව. අර සතියට තියෙන විරුද්ධක තමයි ඔත්තප්ප කියලා කියන්නේ. හිරි ඔත්තප්ප දෙකට විරුද්ධව තියෙන එක තමයි අහිරික අනොත්තප්ප කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හතර තමයි මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච කියන මෙන්න මේ හතර තමයි පාපයට අකුසලයට මූලික වෙන්නේ. යම්කිසි පාපයක් සිදු වෙනවා නම් ඒත් එක්ක මේ හතරත් සමාන්තරව ගමන් කරනවා. මෙහෙම ගිහිල්ලා තවත් ගැඹුරට ගියාට පස්සේ බුදුදහම ප්‍රධාන කැටගරිස් දෙකකට යනවා. සසරට යන කර්මද සසරියෙන් නිදහස් වෙන කර්මද කියන කාරණේ. අන්නෙතෙන්දී පුණ්‍ය කර්මයක් කරත් ආනිජාභි කර්මයක් කරත් අවිජ්ජාපච්ච සංඛාරා කියන කැටගරියට දාලා අන්නේ අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියන මේ පටිසම්පාදයේ අනුපූර්ව ලක්ෂණයට අනුගතව ඒ සියලුම කරුණු එක පැත්තකට දාලා තියෙනවා. සීලුම කර්ම එක පැත්තකට දක්වලා තියෙනවා. ඒකට හේතුව තමයි චතුරාර්ය සත්‍ය නොදැනීම මත තමයි පුණ්‍ය කර්මයක් කරත් කරන්නේ. ආනිජාභි කර්මයක් නැත්නම් අරූපාචර බ්‍රහ්ම ලෝකයට යන හේතුන කර්මයක් කරත් කරන්නේ මෙන්න මේ අවිද්‍යාව පාදක කරගෙන. මේක තමයි සසර පැවැත්ම සඳහා බුදුදහමේ දේශනා කරන කාරණේ. ඊළඟ සසර නැවැත්මට කාරණයක් දේශනා කළා. අවිද්‍යාවත් වීම අසේස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියන කාරණය. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරවතින්. අපුඤ්ඤාවි සංඛාර විතරක් නෙවෙයි. පුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියන මෙන්න මේ සකලවිධ කර්මයන් ඉක්මවලා සංසාර චක්‍රයෙන් නිදහස් වන ක්‍රමයක් දේශනා කළා. අන්න ඒකට මුල් වන්නේ විද්‍යාව, නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒකේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් තමයි මෙන්න මේ දේ ලෝකෙට අනාවරණය වුණේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි දුකත් දුකේ නිදහස් වීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් කියන කාරණය. දුක නිරෝධය කියන්නේ මොකද්ද? දුක නිරෝධය නම් වූ නිවන සහ ඊට තියෙන මාර්ගයේ අරසිංහ මාර්ගයේ මාර්ග සත්‍යය. චතුරාර්ය සත්‍යය බුදුහම දේශනා කළේ. ඒතොර දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ පංචවස්කන්ධය බවට පත් වෙලා මෙන්න මේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ පරිසම්පරි චක්‍රයේ ගිහිල්ලා බාපච්ඡා ජාති ජාතිපච්ඡා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියන මෙන්න මේ සසර පැවැත්ම සඳහා හේතු වන කරුණු පිළිබඳව දේශනාව. නැත්තම් කර්ම චක්‍රය. ඊළඟට දේශනා කරනවා කර්ම චක්‍රය ඉක්මවලා ධර්ම චක්‍රයෙන් සසරින් නිදහස් වෙන ක්‍රමය. ඒ තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන් නිදහස් කිරීමෙන් ලබන විමුක්තිය. අන්නේ සඳහා ඒක දුක්ඛ නිරෝධය විදියට, නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී කටිපදා විදියට දේශනා කරනවා. ତොර සාමාන්‍ය මට්ටමේදී පාපෙන් මිදෙලා කුසල කරන්න කියලා දේශනා කළා. සබ්බ පාපස්සකරණං කියලා පාපෙන් මිදෙන්න කුසල සුප සම්බදා කුසල කරන්න කියලා දේශනා කළා. ඒක තමයි කම්මසගත සම්මාදිටියේ පදනම. ලෞකික කුසලයට වැඩි අවධානයක් යොමු කළ කරපු දේශනේ. ඊට පස්සේ ඒකත් ඉක්මවලා සජීත පරියෝධපණන් කියපු විදියට රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියපු විදියට සම්පූර්ණම හිත පිරිසුදු කිරීම, හිත දමනය කිරීමෙන් ලබන සාංසාරික විමුක්තිය. එතකොට මෙන්න මෙතෙන්ටම බුදුදහම තුළ අපට අනුශාසනා කළ තියෙනවා. මෙන්න මේ ගමනේදී අපි මුලින්ම කරුණු සාකච්ඡා කරනවා. දැන් අපි මේ මූලික සැකැස්ම තමයි මේ මුලදී සඳහන් කළේ. මේ අවබෝධය ඉඳගෙන අපි ඊළඟට මුලින්ම කර්මය ගැන තියෙන කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපිට තියෙන කාලය අනුව අපේ අත්පත්‍රිකාවත් සම්බන්ධ කරගෙන කර්මය පිළිබඳව කරුණු ටිකක් අපි පෙළගස්සලා තියෙනවා. අපිට මුලින්ම මුණගැහෙන්නේ චුල්ලකම්බිභංග සූත්‍රය. සුභ කියන මානවකයා දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා. මොකද ප්‍රශ්නේ? ස්වාමීනි, මේ ලෝකයේ සමහර අය ඉන්නවා අල්පායුෂ්කයි, බොහොම ටික කලයි ජීවත් වෙන්නේ. ඇතැම් අය ඉන්නවා බොහොම දීර්ඝායුෂ්ක විඳිනවා, දිගාසිරි සම්පත් විඳිනවා, දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. මේ ලෝකේ සමහර අය ඉන්නවා බොහෝ ආබාධ සහිතයි, දිස්සන්ති බහු ආබාධ, බොහෝ ආබාධ තියෙන අය දක්න ලැබෙනවා. තවත් සමහර අය ඉන්නවා අල්ප ආබාධ තියෙන අය, එච්චර ආබාධ නැහැ, ආබාධ අඩුයි, නිරෝගී සම්පන්නයි. මේ ලෝකේ සමහර අය ඉන්නවා දිස්සන්ති දුබ්බන්නා, දුර්වර්ණ අය, පැහැපත් බව අඩු අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා දිස්සන්ති වන්නවන්තෝ, බොහොම වර්ණවත් අය, ප්‍රසන්නශීලී, ප්‍රියමනාප අය ලෝකේ ඉන්නවා. ඇතැම් අය ඉන්නවා අපසක්කා, අල්පේ සාක්‍ය අය, හැකියා අඩු අය, තමන්ගේ තියෙන ඉසුරුමත් භාවය අඩු අය ඉන්නවා. තවත් සමහර ඉන්නවා මහේ සාක්‍ය, බොහෝ හැකියා තියෙන අය, බොහෝට පිරුණු පුණ්‍යකාමී අය මේ ලෝකේ ඉන්නවා. ඇතැම් අය ඉන්නවා අපභෝග අය, ධනෙ අඩු අය, දිළිඳු අය, දුප්පත් අය ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා දේශාන්ති මහා භෝගා, බොහෝ භෝග සම්පත් තියෙන පොසත් අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම ඇතැම් අය ඉන්නවා නීච කුලවල, පහත් කුලවල, වේන, නේසාද, රතකාර ආදී, නැත්තං චණ්ඩාල, සුද්‍ර, මේ ආදී සමාජ සම්මත මට්ටමින් අඩු කුලවල ඉපදිච්ච අය ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා බ්‍රාහ්මණ, ශාස්ත්‍රී ආදී ඉහළ කුලවල ඉපදිච්ච අය ඉන්නවා, උච්චා කුලේනා. ඒ වගේම දේශනා කරන ඇතැම් අය දුස් ප්‍රඥාය, ප්‍රඥාවෙන් අඩු අය ඉන්නවා, අපි කියන දුර්භගය කියලා. ඒ වගේම තවත් සමහර ඉන්නවා දිස්සන්ති පඤ්ඤවන්තෝ, ප්‍රඥාවන්ත, සුභගය ඉන්නවා, gifted ඩයිනමෝ මේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට තියෙන මේ ලෝකේ විසමතාවයට හේතුව මොකද්ද? කම්මස්සකතා මානවසත්තා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති අධිදම් හේන පනිතතා කියලා බුදුහාමුදුරුවෝ ඊට පිළිතුරු දෙනවා. මානවකයේ කම්මස්සකා මානවසත්තා මේ මානව සත්වයා කර්මයේ ශෝකීය කොට ඇති අය. කම්මං සත්තේ විභජති අධිදම් හේන පනිතතා මේ හීන ප්‍රණීත වශයෙන් ලෝකෙ බෙදන්නේ ඕන් විසින් කළා වූ මේ කර්මයයි කියලා. එතකොට මේ කර්මය අපේ ජීවිතයේ පසුතලයේ විශාල බලපෑමක් අපට කළ තියෙනවා. එතකොට අන්නේ කර්මය අතුරින් හොඳ කර්ම වැඩිපුර අතීතයේ කරගෙන තියෙනවා නම් ඒක මංගල කාරණයක් විදියට පුබ්බේච කත පුඤ්ඤතා කියලා මංගල සූත්‍රය දක්වන එකයි. ඒ වුණත් මෙතෙන්දී තියෙන වැදගත්ම දේ තමයි මේ බාහිර කුමන ලක්ෂණ තිබුණත් යා අල්පායස්ක වුණත් යා බොහෝ රෝගාබාධ තිබුණත් පහත් කුලයක ඉපදුණත් යා එච්චර ලස්සන නැති වුණත් දුප්පත් වුණත් ඔහු මොන දේ තිබුණත් ඔහු අල්පේ ශාක්‍ය වුණත් භෝග සම්පත් අඩු වුණත් බුදුදහමෙහි පුද්ගලයාගේ සාර්ථකත්වයේ නිර්ණය කරන ප්‍රධානතම සාධක විදිහට සැලකන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් අනිත් සියලක්ම ජය ගන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවයත් ඉක්මවන්න පුළුවන්. ඉත්ති භාවෝ නොකින් කෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම්මි වත්තමානම්මි සම්මා ධම්මං ආදි වශයෙන් දක්වනවා. ප්‍රඥාව දිනු කරපු කෙනාට ස්ත්‍රී භාවය මොකක් කරන්නද කියලා. ප්‍රඥාව දිනු කරපු කෙනාට කුලහීනත්වය මොකක් කරන්නද? මොගරාජ හඳුරු කියනවා මගේ රූපය නම් එච්චර ලස්සන නැහැ. මං එච්චර ලස්සන කෙනෙක් නෙවෙයි. නමුත් මගේ හිත ලස්සනයි කියලා. මොගරාජ හඳුරු කියනවා. එතකොට මෙන්න මේ ප්‍රඥාවට බුදුදහමේ මූලික තැනක් හිමිවල තියෙනවා. එනිසා කියන්නේ අපදාන සෝබිනී පඤ්ඤා. ප්‍රඥාවෙන් තමන්ගේ චරිතය සෝබමාන කරනවා. පඤ්ඤා නරණං රතනං. ප්‍රඥාව ලෝකයේට තියෙන ලොකුම මිනිසාට තියෙන ලොකුම මැණික රත්නය කියලා. පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාවෙන් තමයි පිරිසුදු භාවය ඇති කරන්නේ. නත්‍ය පඤ්ඤා සම ආභා ප්‍රඥාව සමාන වෙනත් ආලෝකයක් නැහැ කියලා දේශනා කළා. අනේ නිසා මේ කුමන සාධකයාවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්ක ගමම් බලන්නේ විශේෂ අවධානය යොමු කරන්නේ උන්වහන්සේට තිබුණු ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආදී වූ විශේෂ ඥාන ෂඩ අසාධාරණ ඥාන උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්ක ගමම් උන්වහන්සේ බලන්නේ මේ තැනැත්තා සසර කොච්චර ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු කෙනෙක්ද? ඒ අතරත් ඔහු ප්‍රඥා ඉන්ද්‍රිය කොච්චර දුරට සසරෙදි දිනු කරපු කෙනෙක්ද කියලා බලනවා. ඌට කොතන ඉඳන්ද බණ කියන්න ඕනේ? දාන කතා, සීල කතා ආදී ක්‍රමෙන්ද? නැත්නම් විදර්ශනා පූර්වංගව සමතෙන්ද කියලා මෙන්න මේ දෙක බලලා තමයි උන්වහන්සේ ශ්‍රාවකයා ඉන්න තැන අනුව එයින් ඉහළට ඔසවා තමයි. දැන් සෝපාකහම්දුරෝ දස ප්‍රශ්නේ අහුවේ. දස ප්‍රශ්නෙම ඔහුගේ උපසම්බදාවත් තීරණය කළ ඔහුට ප්‍රඥාවෙන් ඉහළටම යන්නට ඔහුට මඟ පෙන්වුවා. ඒ නිසා උන්වහන්සේ බලන්නේ කෙනෙක්ගේ කායික වයස නෙවෙයි. බුදුහන්දුර බලන්නේ කෙනෙක්ගේ ආධ්‍යාත්මික වයස, ස්පිරිචුවල් ඒජ් එක. ෆිසිකල් ඒජ් එකට වඩා වැදගත් වෙන ස්පිරිචුවල් ඒජ් එක. වයස අවුරුදු 7 ඉඳලා ඕනෑම වයස් පරතරයක අවුරුදු 120 දක්වා ඕනෑම කෙනෙකුට ප්‍රඥාව නැමැති සාධකය මත ඔහුගේ මාර්ගඵල නිවන තීරණය කරන්න පුළුවන්. අනේ නිසා ප්‍රඥාවට බුදුදහමේ මූලික තැනක් හිමිවෙලා තියෙනවා. එතකොට මේ සූත්‍රයක සඳහන් කළේ මෙන්න මේ සමාජ වෙනස්කමට හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කළ කර්මය කියලා. අනේ කර්මය දේශනා කළා. ඊළඟට ඒ කර්ම වලට හේතුත් උන්වහන්සේ දේශනා කළා. යම්කිසි කෙනෙක් සසරදී ප්‍රාණඝාතය කළා තියෙනවා නම් ඔහුගේ ආයුෂ අඩු වෙනවා. ඒ වගේම කිසියම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී හිටියේ නම් එතනටට දිගාසිරිය සම්පත් ලැබෙනවා. සතුන්ට යම්කිසි කෙනෙක් හානි කළා තියෙනවා නම් ඔහු බොහෝ ආබාධවලට ලක් වෙනවා. සතුන්ට හිංසා කිරීමේ වැළකී ඉන්නවා නම් ඔහුගේ ආබාධ අඩු වෙනවා. ක්‍රෝධයේ බහුලව වාසය කරපු කෙනෙක් නම් ඔහුගේ දුර්වර්ණ බවක් තියෙනවා. ක්‍රෝධයේ අඩුවෙන් මුදිතා ගුණය දිනු කරපු කෙනෙක් නම් මෛත්‍රී දිනු කරපු කෙනෙක් නම් මුඛවන්නෝ විපසීදති කියපු විදියට ඔහු වර්ණවත් කෙනෙක් විදියට සඳහන් කරනවා. ඊර්ෂ්‍යාව හේතුවෙන් සසරේදී අනිත්‍යගේ දිනුවට බාධා කෙරීම ඒක දැක ගන්න බැරිව හිටියපු අය විදියට කාලය ගත කරා නම් ඔහු අල්පේ ශාක්‍යව හැකියා අඩුවෙන් ඉපදෙනවා. හැකියාව වැඩියට ඊර්ෂ්‍යා කරා නම් තමන්ගේ හැකියා අඩු වෙනවා. හැකියාව වැඩියට දැකලා සතුරු වෙනවා නම් එයාට ආශිර්වාද කරනවා නම් තමන්ගේ හැකියා ටිකක් වැඩි වෙලා තම මහේ ශාක්‍ය වෙනවා. මේක ස්ථනිකරම කර්ම චක්‍රෙම යන්නේ. ඒ වගේම සසරේදී දන් දීලා තියෙනවා නම් එයාට මහා භෝග සම්පත් ලැබෙනවා. දානෙන් වැළකුණා නම් දන් දෙන අයට බාධා කළා නම් ඒ අයට අල්ප භෝග ඇති වෙනවා. ඒ වගේම මානාධිකව හිටියනම් එයා පහත් කුලවල ඉපදෙනවා. මානෙ නැතුව අනිත්‍යයට සමාන සලකපු කෙනෙක් නම් එයා උසස් කුලවල ඉපදෙනවා. විමසා බලා කටයුතු නොකළා නම් කල්යාණ මිත්‍රයන් වෙත නුවණැති අය වෙත එළඹිලා ප්‍රශ්න ආදී නොවිමසුවා නම් විමසුවේ නැත්නම් ඒ කෙනාගේ බුද්ධිය අඩු වෙනවා. ඒ වගේම තමන්ට ලැබිච්ච බුද්ධිය අඩු වෙන විදියට මද්ද්‍රව්‍ය ආදී භාවිත කළා නම් අන්න ඒකත් හේතු වෙන සසරේදී බුද්ධිය අඩු වෙන. තමන්ට ලැබිච්ච බුද්ධිය තමා විසින්ම හානි කරගන්න දේවල් කරා නම් තමන්ට ඒකට විපාක ලැබෙනවා. ඒ වගේම තමා ගැඹුරු දේවල් නොනැත්තම් කරා වෙත එළඹිලා තමන් විමසලා දැනගත්තනම් සා විශේෂයෙන් ධර්මයේ ප්‍රගුණ කරා නම් ධර්ම මෙනෙහි කරා නම් විශේෂයෙන් විදර්ශනා වඩල තියෙනවා නම් ඔහුට සසරේදී ප්‍රඥාව ලැබෙනවා කියලා සඳහන් කළා. මෙන්න මේ වගේ කර්මය ගැන විස්තරයක් තියෙනවා චුල්ලකම්බඟ සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායන සූත්‍රය. හැබැයි මෙතෙන්දී ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. කර්මය ගැන මෙහෙම දේශනා කරද්දී ඒ ඒ කර්මයන්ට අනුරූප වූ ප්‍රතිවිපාක ආනිසංස දක්වන ගමම්ම මහා කම විභංග කියලා සූත්‍රයක් ඒ ආසන්නෙම යනවා. අන්නේ මහා කම විභංග සූත්‍රයේදී වැදගත් කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද ඒකට හේතුව? ඒ තමයි මේ ලෝකේ සමහර අය ඉන්නවා අන්‍ය ශාසනවල අය ධ්‍යාන අභිඥා ලබාගෙන සත්‍යයන්ගේ මරණයෙන් පස්සේ ජීවිත කියන්න පුළුවන් අය ඉන්නවා. කෙනෙක් මැරුණාට පස්සේ එයා ඉපදෙච්ච තැන ගැන කියන්න පුළුවන්. එක අතකින් හිත දිනු කළ කියන්න පුළුවන්. තවත් අතකින් එකල ශාස්ත්‍රයක් තිබුණා. වංගේ සාහඳුරත් ඒ ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක්ගේ හිස් කබලක් අරගෙන මියගියපු කෙනෙක්ගේ හිස් කබලක් අරගෙන මන්තරයක් කියලා හිස් කබලට තට්ටු කරාට පස්සේ එයා ඉපදිච්ච තැන ගැන කියන්න පුළුවන් හැකියාවක් තිබුණා. වංගේ සාහඳුරෝ පැවිදි වෙන කලින් එහෙම හැකියාවක් තිබෙන කෙනෙක්. ඔහු එන බව දැනගෙනම බුදුරජාණන් වහන්සේ හිස් කබල කීපයක් ආනන්ද හැඳුරන්ට කිව්ව අරගෙන තියන්න කියලා. ඔහු ඇවිල්ලා කිව්වා බුදුහාඳුරේ මට මේ වගේ හැකියාවක් තියෙන මට ඕන කෙනෙකුග මිය ගියාට පස්සේ ඔහු ඉපදෙච්ච තැන ගැන කියන්න පුළුවන් ඔහුගේ හිස් කබල මට දුන්නොත් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරන්ට කිව්වා ආනන්ද අන්න හවල් හිස් කබල ගෙනලා දෙන්න මේ වංගීසර කියලා. ඊළඟට වංගීස ගිහි කාලේ ඔහු ගීතෙම කියන්න පුළුවන් දක්ෂ කෙනෙක්. ඔහු අර මන්ත්‍රේ කියලා හිස් කබලට තට්ටු කළා කිව්වා මේ කෙනා නිරේ ඉපදෙලින්න කියලා. හා හොඳයි ඔබගේ ශාස්ත්‍රය හරි කියලා බුදුහාම කිව්වා. නැවත තවත් හිස් කබලක් දුන්නා. ඒ හිස් කබලත් ඔහු නිවැරදිම කිව්වා හවල්පැති ඉපදෙලින්නවා කියලා. තවත් හිස් කබලක් දුන්නා. ඔහු තට්ටු කළා කිව්වා මේ තැනත්තා මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ කියලා. බුදුහාම කිව්වා හරි කියලා. තවත් හිස් කබලක් දුන්නා. ඔහු කියනවා මේ තැනැත්තා දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ කියලා. වංගීසෝම හරි කියලා බුදුහාමුදුරු පිළිගත්තා. ඊළඟ අවසාන හිස් කබල දුන්නා. දුන්නට පස්සේ මන්තරේ කිව්ව තට්ටු කළා වංගීසට කියාගන්න බැරුව ගියා. වංගීස ලොමු දහගෙන මට්ටමටපත් වුණා. ඔහු කියනවා ස්වාමිනේ මට කිසිම දවසක මගේ ශාස්ත්‍රයෙන් මට බොරු වෙලා නැහැ. මට කවදාවත් හිස් කබලකට කියන්න බැරි වෙච්ච අවස්ථාවක් නැහැ. නමුත් අද ඔබ වහන්සේ ළඟදී මට මේක කියන්න බැහැද මට. මේ කෙනා ඉපදිච්ච තැන මට කියන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා වංගීස ඔබට වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. ඔබේ ශාස්ත්‍රයෙන් ඔබ කියන්න බෑ. එහෙනම් බුදුහාඳුරේ ශාස්ත්‍රය මට උගන්වන්න කියලා කිව්වා. එතකොට කිව්වා වංගීසෙම නිකන් උගන්වන්න බෑ. මේ උගන්වන්න මහණ වෙන්න ඕනේ කියලා කිව්වා. මහණුවාට පස්සේ ඔහු ධර්ම මාර්ගය කියලා දුන්න ඔහු නිවන් දැක්කා. නිවන් දැක්කට පස්සේ ඔහු මන්ත්‍රේ තේරුම් ගත්තා. මේ හිස් කබල නැවත නොයුපදන කෙනෙක්ගේ රහතන් වහන්සේගේ හිස් කබලක් කියනක උන් දැනගත්තා විතරක් නෙවෙයි. ඔහු ඊට පස්සේ කිසිම දවසක හිස් කබල තට්ටු කර ගියේ නැහැ. මහනුවර පස්සේ. ඔහු සම්පූර්ණයෙන්ම නිවන් මාර්ග සඳහා ධර්ම දේශනා කළා. වංගීස කියලා වෙනම සංගුත්තියක් සංගුතනිකය තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ශාස්ත්‍රයන් එකල තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ මහා කම විභංග සූත්‍රයේ කියන්නේ අභිඥාලාභී සමහර අය විශේෂයෙන් පුබ්බේ නිවාස අනුසුති ඥානය සහ චතුර්ගපාත ඥානය ලැබපු අන්‍ය ශාසනවල සමහර ශ්‍රාවකයන් මේ ගීපය දිහා බලලා යම්ම් තීරණවලට එනවා. සමහර අය ඉන්නවා කුසල දහම් කළා. ඒ කුසල දහම්වල විපාක විදියට සුගතිගාමී වෙනයි ඉන්නවා. බබ්බම් බබ්බම් සංකීල කියන එකට. කුසල දහම් කරලා දාන සීල භාවනා කරලා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනයි මෙයා දකිනවා. දැකලා එයා කියනවා කුසල කරවතින් අනිවාර්යයෙන්ම සුගතියට යනවා කියලා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියන්නේ චතුර්ගපාද ඥානය පොබේ නිවන් සානුසී ඥානය ආදී මේ අභිඥා ලැබපු මේ අන්‍ය ශාසනවල ශ්‍රාවකයන් කියනවා කුසල කරවතින් අනිවාර්යයෙන්ම සුගතියට යනවා කියලා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං මේකම ඇත්ත අනිත්‍ය ඔක්කොම බොරු කියලා තොන් කියනවා. ඊළඟට සඳහන් කරනවා සමහර අයට පේනවා අකුසල් කරලා අකුසල් කරපු සමහර අය ඉන්නවා ඒ අකුසල් වල විපාක විදියට දුගතිගාමී වෙනවා. ප්‍රාණඝාතේ සොරකම ආදී මේ වගේ අකුසල් කරලා සමහර අය අකුසල් විපාක විදියට දුගතිගාමී වෙනවා. අබබ්බං අබබ්බාසං කියලා කියනවා. මෙන්න මේක දැකලා මේ තැනැත්තා කියනවා අකුසල කරවතින් අනිවාර්යෙන්ම දුගතිගාමී වෙනවා කියලා. මේකමයි හරි අනිත් ඒවා ඔක්කොම බොරුයි කියලා මතයකට එනවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤ. තවත් සමහර අය ඉන්නවා දකිනවා සමහර අය අකුසල කරලා ඉන්නවා බොහෝ කලක් අකුසල කරනවා හැබැයි අන්තිම මොහොතේ කුසලයක් කරලා මෙයා සුගතිගාමී වෙනවා. අර අන්තිම මොහොතේ කරපු කුසලෙ මෙයාට එච්චර ප්‍රකට නැහැ. මෙයාට වැඩිපුර ප්‍රකට වෙන්නේ අර දීර්ඝ කාලයක් කරපු අකුසල ටික. උදාහරණයක් ඇටිට අඟුලි මාල වගේ කෙනෙක් දැක්කොත් කෙනෙක් ඒ වගේ නිමරට එන්න පුළුවන්. මේ අභිඥාලාදී කෙනා දකින්න මේ අකුසල කර කර හිටපු කෙනා මෙන්න සුගතිගාමී ඉන්නවා. අර අන්තිම මොහොතේ කරපු හොඳ කර්මයට පේන්නේ නැහැ සමහරලාට. එතකොට මෙයා නිගමනට එනවා අකුසල කරාට ගැටලුවක් නැහැ. අකුසල කරපු කෙනා සුගතිගාමී වෙනවා කියලා. ඕන ඒකාන්ත මතයකට එනවා මේකමයි යත් අනිත්‍ය බොරු කියලා. ඊළඟට සමහර වෙලාවට තියෙනවා බබ්බං අබබ්බාසං කියලා සමහර අය ඉන්නවා ජීවිත කාලෙම කුසල කරපු අය ඉන්නවා. ඉඳලා අන්තිම මොහොතේ බරපතල කුසලයක් කරලා මෙයා දුගතිගාමී වෙනවා. එතකොට මෙන්න මේක දැක්කට පස්සේ මොකද වෙන්නේ? මේ තැනත්තා කියන කුසල කළ වැඩක් නැහැ. කුසල කරපු කෙනා දුගති යනවා කියලා මතයකට එනවා. කුසල කරන අය දුගතිගාමී වෙනවා කියන මතයකට එනවා. මෙන්න මේ මතවාද හතරට එනවා නිකං කෙනෙක් නෙවෙයි සාමනෑ නෙවෙයි අභිඥාලාභී අන්‍ය ශාසනවල ශ්‍රාවකයන් කියලා. අකුසල කරලා දුගතිගාමී වෙනවා. අබබ්බං අබබ්බාසං. අකුසල කරලා සුගතිගාමී වෙනවා. අබබ්බං බබ්බාසං. කුසල කරලා සුගතිගාමී වෙනවා. බබ්බං බබ්බාසං. කුසල කරලා දුගතිගාමී වෙනවා. බබ්බං අබබ්බාසං. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහා කම්ම විභංග සූත්‍රයේදී මහණෙනි මම එහෙම කියන්නේ මට මහා කම්ම විභංග ඥානෙ තියෙකේ මට මහා කම්ම විභංග ඥානෙ තියෙනවා ඒ නිසා කුසල කරන කෙනා අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා කියන ඒකාන්ත මතයට මම එන්නේ නැහැ කියලා. කුසල කරලා දුගතිගාමී වෙනවා කියන අන්තවාදී මතයටත් මම එන්නේ නැහැ. අකුසල කරන හැම දෙනාම දුගතිගාමී වෙනවා කියන මතයටත් මම එන්නේ නැහැ. අකුසල කරලා සුගතිගාමී වෙනවා කියන මතයටත් මම එන්නේ. ඒ වගේ ඕන වෙලක් වෙනස්කමක් වෙන්න පුළුවන්. හැබැයි කර්ම විපාක තියෙනවා. කර්ම විපාක තිබුණට ඒ කර්ම එක කර්මයක් තවත් ඊට වඩා බලගත්ු කර්මයකින් යටපත් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියෙ දේවදත්ත හාමුදුරුවෝ. ගුවප්පින් කරපු කෙනෙක්. කුසල් වැඩුවා. විශේෂයෙන් ධානාභිඥා ලැබුවා. එහෙම හිටපු කෙනට අපාය යන සිද්ධ වුණා. කෝසල මල්ලිකාව. මහා දානයක් දීපු කෙනෙක්. අන්තිම මොහොතේ හිත හදාගන්න බැරි වුණා. අපාගත වෙන සිද්ධ වුණා. එක දවසකට හරි සතියකට හරි ඊළඟට අඟුලිමාල මහා මිනිස් ඝාතනයක් කළා. කර්ම චක්‍රයේ සම්පූර්ණ අනිත් පැත්තට හැරෙව ධර්ම චක්‍රයෙන්. සුගතිය නෙවෙයි සියලක්ම නැති කළා. අවිද්‍යාව දුරු කරලා කර්මක්ෂය කළා. කර්මක්ෂය තෘෂ්ණාවශය කරා නම් කර්මක්ෂය කළා. කර්මක්ෂය කළා නම් භවක්ෂය කළා. සංසාරේම අවසන් කළා. එනිසා මෙන්න මේ මහා කම විභංග සූත්‍රය අපට මෙහිදී වැදගත් සූත්‍රයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට අපි බොහෝ විට අපි විස්තර කරන්නේ චුල්ල කම විභංග සූත්‍රය විතරයි නේද? එනිසා කල්පනාකාරී වෙන්න ඕන. චුල්ල කම විභංග සූත්‍රේ ළඟම තියෙන අනිත් සූත්‍රයක් කියවන්න ඕන අපි. එනිසා ඒ සූත්‍ර දෙක ගැනම අවධානයෙන් අවබෝධයෙන් වැටහීමෙන් තමයි අපි විස්සුණාන්සල හැටියට අපි විශේෂයෙන් බණ කියනවා. ඊළඟ කාරණය තමයි එකල භාරතයේ තිබුණු මතයක් තමයි ඔවුන් මේ කර්ම කියන එක දණ්ඩ විදියට සඳහන් කළා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. මේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියන එකට වෙනත් ආගම්වල මේ දණ්ඩ කියන පදේ පාවිච්චි කළා. නමුත් බුදුදහමෙන් පාවිච්චි කළේ නැහැ. ඔවුන් මේ දණ්ඩ තුන අතුරින් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ තුන අතුරින් ඔවුන් වැඩිපුර ප්‍රබලසේ සැලකුවේ කාය දණ්ඩ කියන එක. ඊළඟට වචී දණ්ඩ, ඊළඟට මනෝ දණ්ඩ කියන එක. ඔවුන් කායික ක්‍රියාව තමයි ප්‍රබල කොට සැලකුවේ. ඊළඟට වාචික ක්‍රියාව, ඊට පස්සේ මනෝ ක්‍රියාව. නමුත් බුදුදහමේ මොකද්ද කියන්නේ? බුදුදහමේ මේ අනුපිළිවෙල සම්පූර්ණ වෙනස්. බුදුදහමේ කියන්නේ මනෝ කම්ම කියන එක ප්‍රබලයි. ඊට පස්සේ වචී කම්මය, ඊට පස්සේ කාය කර්මය පැතරයි යන්නේ. බුදුදහමේ මනෝ කර්මයට ප්‍රධාන ස්ථානයක් දක්වලා තියෙනවා. එතකොට අපට ධම්මපදයෙන් ගන්න පුළුවන් උදාහරණ තමයි ධම්මපදයේ විශේෂයෙන්ම ගාථා ගානක් වෙනවා. විශේෂයෙන්ම ආරම්භක ගාථාවේ මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛනවහතෝ පදං. හිත අපිරිසුදු යමක් කරෝතින් එහි විපාක විදියට තමන්ට දුක එනවා ජීවිතේට. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා පිරිසුදු මනසින් යමක් කරනවා නම් තතෝනං සුඛමන් වේති ඡායවනපායිනි. තමන්ට සැප එනවා හරියට තමා පිටපස්සේ එන සෙවණැල්ල වගේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විශේෂයෙන් බුදුදහමෙහි ලෞකික කුසලය සහ ලෝකෝත්තර කුසලය කියලා දෙකක් දැක්වෙනවා. අන්නේ අතුරෙන් මේ ලෞකික කුසලයට තමයි පින කියලා කියන්නේ. ඒතොර පිනත් කුසලයත් එකද දෙකද කියන මතය අපිට මෙතෙන්දි පැන නගිනවා. අන්නේ තේදි වැදගත් කාරණයක් තමයි විශේෂයෙන් මහාචාර්යසික සූත්‍රය අපට වැදගත් මෙතෙන්දි. එතන සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. සම්මා දිට්ඨින් පහන් බික්කවේ ද්වයං වදාමි අත්ති බික්කවේ සම්මා දිට්ඨි සාස්වා පුඤ්ඤ භාගිය උපදිවිය පක්කා. සාස්තර වූ පුඤ්ඤ විපාක ගෙන දෙන පුඤ්ඤ භාගිය පිනට බර වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඒතර සම්මා දිට්ඨිය කියන එක කුසලයක්. අන්නේ කුසලයේ එක කොටසක් තමයි පුණ්‍ය කියලා කියන්නේ. අනෙත් එක තමයි අත්ති වික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ ආර්යසංග මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. චතු සත්‍ය සම්මා දිට්ඨිය. එතකොට අන්න ඒක කියන්නේ සම්පූර්ණම කුසලිය. එතකොට හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. ඇයි කුසල මූලයෙන් තමයි එන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පින් නොවන කුසලුත් තියෙනවා. එතකොට මුදුන් මුල තමයි කුසලය කියන මූලය. කුසලයේ මූලෙන් එකක් වෙනවා පුණ්‍යපැත්ත, අනෙත් එක වෙනවා තනිකරම කුසලය. හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. නමුත් හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පින් නොවන කුසලුත් තියෙනවා. අන්නේ සාස්ත්‍රව වූ පුණ්‍ය කියන එකටම තමයි ලෞකික කුසල කියලා කියන්නේ. එතකොට අපේ කාලයක්ම අපේ තියෙනවා ගැටලුවක්, ප්‍රශ්නයක් පිනත් කුසලයක් එකද දෙකද කියන එක. සංවාද රාශියක් අපේ යනවා. එතකොට පිනත් කුසලයක් කියන්නේ එකද දෙකද? එකක් කිව්වත් නිවැරදි නෑ, දෙකක් කිව්වත් නිවැරදි නෑ. ඇයි ඒකට හේතුව? පිනයි කුසලයයි දෙකම එකයි කිව්වොත් මොකද වෙන්නේ? එහෙම කිව්වොත් අර ආරෂ්ඨංගික මාර්ගයේ වැඩිම ඇතුළු ත්‍රිලක්ෂණේ වැඩිම ආදී දේවල් එකට ගන්න බෑ. අනිත් පැත්තෙන් දෙකක් කිව්වොත් කොහොමද? දෙකක් කිව්වොත් කොහොමද? අර කුසල මූලෙන් ඇතිවෙනවා කියන එකේ සම්බන්ධය අපට දක්වන්න බැරි වෙනවා. ඒ නිසා හැම පිනක්ම පිනකුත් වෙනවා, කුසලයකුත් වෙනවා. කුසල මූලයෙන් එක ලෞකික කුසලයක් වෙනවා. අනිත් පැත්තෙන් ලෝකෝත්තර කුසලයක් තියෙනවා. ඒක පින නෙවෙයි, ඒක ලෝකෝත්තර කුසලයි. ඒ නිසා පිනයි කුසලයයි එකක් කිව්වත් ඒ උත්තරේ නිවැරදි නෑ, දෙකක් කිව්වත් නිවැරදි නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නට උත්තර දෙද්දී මෙන්න මේ විග්‍රහයට අනුව කියන්න වෙනවා. නමුත් මේ විග්‍රහය හරියට निराකරණය කරගන්න බැරි නිසා වැඩි පිරිසක් කුසලයයි පිනයි එකක් හරි දෙකක් හරි කියන මතයට ඇවිල්ලා තියෙනවා. ඒකට අන්න එකත් අපි මේ වෙලාවේ ඉස්සඳ ගන්නට ඕන. ඊළඟ කාරණය තමයි පඨම කම්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය තම වැදගත්. ඊට කලින් අර පින ගැන කියද්දී බුදුහාමුදුරුවෝ පිනට නිග්‍රහ කළේ නැහැ. දැන් පුඤ්ඤ පාප පහිනස්ස කියලා රහතන් වහන්සේගේ ස්වභාවය ගැන විස්තර කළ තිබුණට බුදුදහමේ නිතරම පින් කරන්න කියලා උනන්දු කරවල තියෙනවා. මා පුඤ්ඤස්ස බහයි, පිනට බය වෙන්න එපා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පින තමා වෙ දෙන්නේ නැහැ කියලා පිනට නිග්‍රහ කරන්න එපා කියලා කියනවා. ඒ නිසා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනම් තම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤසුච්චෝ කියලා කියනවා. පින් කරන්න තැනැත්තා නැවත නැවතත් පින් කරන්න. ඇයි ඒකට හේතුව? පින කියන්නේ සැපයට කියන තවත් නමක් විදිහට කියනවා. හොඳයි. ඊළඟට අපේ වැදගත්ම කාරණේ තමයි මේ පඨම කම්ම විභංග සූත්‍රයේ තියෙන නැත්තම් පඨම කම්ම සූත්‍රයේ තියෙන මේ කර්මෙහි බෙදීම් හතර පස්වෙනි පිටුව අංගුත්තර නිකායි 4 වෙනි නිපාතයේ මේක තියෙන්නේ. නැත්තම් චතුක නිපාතේන මේ සූත්‍රය ඊටම වැදගත්. කර්මයේ කොටස් හතරකට බෙදෙනවා. අත්තිබික්ක වේ කම්මං කන්නං කන්න විපාකං. බුදුහාමර දේශනා කරනවා කලු විපාකය ගැන දෙන කලු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගැන දෙන නැත්නම් සැප විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච විපාක ගැන දෙන. අත්තිබික්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං. කම්මක්ඛය සංවත්තති. කලු සුදු දෙකම නොවන කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම තියෙනවා. බුදුරේ ලෝකේ පහළ වෙනකොට මේ කර්ම හතරෙන් මුල් තුන විතරයි දන්නේ. කලු විපාක ගැන දෙන කලු කර්ම. දුගතිගාමී වීමට හේතු වන අකුසල්. සුදු විපාක ගැන දෙන සුදු කර්ම. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදියට යමට හේතු වන පුඤ්ඤ අවිසංකාර සහ ආනන්‍ය අවිසංකාර. කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. අසුර ලෝකයේට, මනුෂ්‍ය ලෝකයේ ආදී තැන්වල ඉපදීමට හේතු වන කලු කර්මත් කරනවා, සුදු කර්මත් කරනවා, මිශ්‍රව කළා මනුෂ්‍ය ලෝකයේ වගේ තැන්වල ඉපදෙන කර්ම. ඊ වගේම කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්මත් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා වැඩි වීම. අරසිං මාර්ගය. මෙන්න මේ කර්ම හතර ගැන බුදුදහමෙහි විග්‍රහයක් එනවා. ඉලංකාරණය තමයි මේ කර්මය විපාක දීම් වශයෙන් සඳහන් කරනවා. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේශේ යත්තකිතා මුංචේය පාපකම්ම. න අන්තලික්කේ, මේ කර්මය විපාක දෙනකොට යා ආසෙ හිටිය කියලා හෝ මුහුද මැද හිටිය කියලා හෝ පර්වත කුහරයක හිටිය කියලා හෝ කොතන හිටියත් ඔබට මේ කර්මෙන් ඒ විපාකයෙන් මිදෙන්න බෑ කියලා. කර්මයට අපිව මතකයි. වරදින්නේ නැහැ කාටවත්. අපේ කර්ම වෙන කෙනෙකුට එන්නේ නැහැ. බය වෙන දෙයක් නැහැ. ඒ නිසා සසරේදී කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. අසාධාරණයක් කියලා පේන්නේ මොකද මේ? අසාධාරණයක් කියලා පේන්නේ මේ සසරේ දිගු ගමන පේන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නොකරපු වරදකට අහු වුණා. උන්වහන්සේ පින්නපාති ගියා. ගිහිල්ලා පාත්‍රයේ ජලාශයක් ළඟ තියලා උන්වහන්සේ නාන්න ගියා. දැන් පාසු වෙන්න ගියා වතුරට. හොරේ රාජපුරුෂයන් පිටුපස්සේ පන්නාගෙන ආවා. බඩු වගේක් හොරකම් කරගෙන වටින දෙයක් මේ පාත්‍රය ඇස්සේ දාලා හොර හැංගුණා. ආපු අය බැලුවා කොහේ හිමේ බලනකොට පාත්‍රය දැක්කේ. ඊට පස්සේ සැකලා හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ උල තියන තේ තීරණ එක. විමසුවේ නෑ හරියට. බුදුරජාණන් වහන්සේ අහසින් මැවිලා බණ කිව්වා. කියලා කොහොම හරි උල මත දීම රහත් වුණා මේ. ස්වාමීන් වහන්සේලා ධර්ම සභාවේදී සාකච්ඡා කරනවා. මේ ගැන කතා කරනවා. බලන්න මේ ලොකු අසාධාරණයක් නේද උනේ කියලා. බුදුහාඳුරමගෙ සඳහන් කරන්නේ. බුදුහාඳුර කියන මහරේ නෑ නෑ මෙතන කිසිම අසාධාරණයක් වෙලා නෑ. කිසිම අසාධාරණයක් මෙතන නෑ. මේ වගේම කර්මයක් මේ භික්ෂුව මීට කලින් කළා තියෙනවා. වෙනත් කෙනෙක් නොකර වරදකට අහු කරලා තියෙනවා. මේ ඒකේ විපාකයේ මොහොත මේ භුක්ති විඳින අවස්ථාව කියලා. නමුත් බුදුහාඳුර මුණ ගැහිච්ච නිසා මේ පස්සියම් භවයේ සත්‍යයන් බුදුහාඳුර මුණ ගැහෙන්නම ආපු සත්‍යයන් ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන්ම බුදුහාඳුර මුණ ගැහෙනවා සහ මේ ආත්මෙම රහත් වෙනවා. ඒ නිසා ඕන්ට මේ අවස්ථාව මගහැරලා යන්නේ බුදුහාඳුර අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා. සාමාන්‍ය ලෝක සත්‍යයන්ව ගත්වතින් කම්මසකෝමී කම්මදායදෝ කියලා සම්මුති සත්‍යනුව දේශනා කරන අතරේදී පරමාසත්‍ය දිගට පස්සේ කොහොමද කියන්නේ? කම්මස්සකාරකෝ නත්ති විපාකස්සක වේදකෝ සුද ධම්මා පවත්තන්ති. කර්මය කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් නැහැ. මේක මේ ලෝකෝත්තර සත්‍යට සාපේක්ෂව කියන කාරණේ. අර ලෞකික සම්මුති සත්‍යට සාපේක්ෂව ගන්නකොට අපි කර්මය කරන සත්‍යයේ විපාක විඳින සත්‍ය ගැන කිව්වට ගැඹුරට යනකොට මේ කරන්නේක්වත් විඳින්නේක්වත් නැහැ. මේ සම්පූර්ණයෙන්ම මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයක් මේදී. එතකොට මේ කර්මය ගැන විවිධ නිර්ණායක වලින් සඳහන් කරලා තියෙනවා. වසල සූත්‍රයේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා දේශනා කරනවා. කෙනෙක් උපතින් වසලෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් වෙන්නේ නැහැ. ඔහු කරන කර්මයෙන් අනුවයි වසලී හෝ බ්‍රාහ්මණ වෙන්නේ කෙනෙක්. බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් ඉපදුනත් ඔහු වැරදි වැඩක් කරොතින් ඔහුට දඬුවම් හිමි වෙනවා. ඔහු සමාජ නිග්‍රහයට ලක් වෙනවා. ඔහු උසස් කුලයක ඉපදුනා කියලා එහෙම විශේෂ සත්‍යයක් නෑ. පහළ කුලයක කෙනෙක් ඉපදුනත් ඔහු ආධ්‍යාත්මික දියුණුවකට පත් වනොතින් ඔහුට ඒ ගෞරවයේ සම්මානෙ හිමි වෙනවා. හොඳම උදාහරණේ ජීවක. ජීවක කියන කාටද? ජීවක කියන කාටද? වෛද්‍යවරයෙක් වුණා පස්සේ කාලේ. නමුත් ඔහු මුලියද කොහෙද හිටියේ? ඉපදිර කොහෙද හිටියේ? කසලගොඩ හිටියේ. ගණිකාවගේ පුතෙක් මේ. ඒකල හිටියේ ප්‍රසිද්ධ ගණිකාවගේ පුතෙක්. දරුවෝ ලැබුණට පස්සේ ලේ කැටිය පිටින්ම කසලගොඩක දාලා කියලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා රජ කුමාරයෙකුට බාර දුන්න මේ හදන කියලා. ආයතන අබේ රජ කුමාරයට බලන්න මේ පුද්ගලයා ආයුර්වේදෙහි ඉහෙරටම ගියා. යන්න පුළුවන් පරතරයටම ඔහු ගියා විතරක් නෙවෙයි ඔහු ඒ කාලේ සුව කරන්න බැරි රෝගින් සුව කළා. ඔහුට මහා ධනස්කන්ධයක් හිමි වුණා. එක රෝගිය සුව කරාට පස්සේ ඇතැම් විට ඒ රෝගියා දෙනෝ දසදහසක් අහවනු. රෝගියගේ නෝන දසදහසක් දෙනෝ, පුතා දසදහසක් දෙනෝ, දුව දසදහසක් දෙනෝ. ඒ වගේ විශාල ධනයක් ලැබිච්ච කෙනෙක්. අවසානයේ කොච්චර ජනප්‍රිය වුණාද කියතොත් මොහුට සේවයේ සපයන උණි අවසාන වශයෙන් රජතුමාටත් අන්තපුරේ කාන්තාවන්ටත් බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන්ටත් විතරයි. සුවිශාල ධනයක් ලැබුණු කෙනෙක්. ඔහුට බැරි වෙච්ච රෝගයක් ගැන කියන්නේ ඕනෑම රෝගයක් හොසුව කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා කියනවා. එකල ශල්‍ය වෛද්‍යවරයෙක් පුහුණු කරද්දී අවසාන වශයෙන් කරන පරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි නෙළුම් පෙත්තක් වතුරේ දාලා වතුරේ පාවෙනකොට ඉතාම සියුම් පිහියකින් වතුර යට යන්නේ නැති වෙන්නේ උඩදිම ඒ පෙත්ත කපන්න පුළුවන් වෙනවා. පිහින්. ඒ තරම් සියුම් පරීක්ෂණවලට ලක් වෙලා ඔහු ආයුර්වේදයේ පරතරයට ගියා. ඔහු සුවිශේෂ වෛද්‍යවරයෙක් වුණා. බුදුරජාණන් වහන්සේට උපදිකාර කරන තරම් දක්ෂ වුණා. ඊතරක් නේ භික්ෂුන් වහන්සේලාට විශාල අනුග්‍රහයන් කළා තියෙනවා. ශාසනයට සුවිශාල පරිත්‍යාගයන් කරපු කෙනෙක් ඔහු. ඔහු ධර්ම අවබෝධය කරපු කෙනෙක්. එතන අප සඳහන් කළේ අරතරම් පහළ තැනක ඉපදුනත් හිටියත් ඔහු යන්න පුළුවන් ඉහළටම ගියා. කර්ම විසින් ඔහු ඉහළම තලයකට සුව තැබුවා. ඉතින් මේ වගේ සුවිශේෂ අවස්ථා ගැන ධර්මය තුල සඳහන් වෙනවා. ඊළාට වැදගත්ම කාරණයක් තමයි නිබ්බේධික සූත්‍රයේහි සඳහන් වෙන කාරණේ කර්ම විපාක දීම වශයෙන් කොටස් හතරක් දක්වනවා. හැබැයි නිබ්බේධික සූත්‍රයේ කොටස් තුනයි දක්වන්නේ. දිට්ඨ ධම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරපරිය වේදනීය කියලා. දිට්ඨ ධම වේදනීය කියන්නේ මේ ආත්ම භාවයේදීම විපාක දෙන කර්ම. උපපජ්ජ වේදනීය කර්ම කියන්නේ දෙවෙනි ආත්ම භාවය අනිවාර්යෙන් විපාක දෙන ධාන ලැබීම, අනන්තර කර්ම කිරීම. මෙන්න මේ දෙකෙන් එක පැත්තකට ගියොතින් දෙවෙනි ආත්ම භාවය අනිවාර්යෙන් විපාක දෙනවා. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ තුන්වෙනි ආත්ම භාවය ඉඳලා නිවන දක්වා පිරුණ පාන කම්ම විපාක දෙන කර්ම. ඒ අතර අවිද්‍යා සංග්‍රහය තවත් කර්මයක් මේකට එකතු කරලා හතරක් කරලා තියෙනවා අහෝසි කර්ම කියලා. අහෝසි කර්ම විවිධ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි එච්චර ශක්තිමත් නැති වෙච්ච කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. අනිත් අතින් අපි ලබන ආධ්‍යාත්මික ශක්තිය අනුව නැත්නම් ආධ්‍යාත්මික පිරිහීම අනුව අපි කරන කුසල අකුසල අහෝසි වීමක් හෝ ප්‍රමාද වීමක් වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොතින් අපි ධ්‍යාන ලබාගෙන තිබුණොතින් මරණාසන මොහොතේ ධ්‍යානෙ නොපිරී හිටියොත් අපට අපාගත වෙන කර්ම තිබුණත් අපායට යන්නේ අර ධ්‍යානය තීරණය කරනවා ඊළඟ බ්‍රහ්ම ලෝකේ අපිව. යම් කිසි කෙනෙක් සෝවාන් වෙලා තියෙනවා නම් ඔහුගේ අතීත කර්ම විදිහට අපාගත වෙන කර්ම තිබුණත් අර සක්කාය දිට්ඨිය දුරු කිරීම හේතුවෙන් ඔහු කිසි දවසක අපායට යන්නේ ඔහු අවිනිපාත ධම්මෝ පල්ලයට යන්නේ නියතෝ සම්බුද්ධි පරායනෝ. එතකොට සෝවාන් වීමත් එක්කම ඔහුගේ තියෙන අපාගත වීමට තියෙන අදාළ සීලම කර්මශය වෙනවා. අහොසි වෙනවා. අනාගාමී වීමත් එක්කම කාම ලෝකෙට එන තියෙන සීලම කර්ම ඔහුගේ ශය වෙනවා. අහොසි වෙනවා. රහත් වීමත් එක්ක විශේෂයෙන් රහත් වීමෙන් පස්සේ සෝපදිශේෂ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරණ පෑමත් එක්කම සාකල විද කර්මයන් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට එක එක ස්තරවලදී මේ කර්මයේ ශේවීම් නැත්නම් අහෝසි කර්ම බවට පත් වීම ධර්ම තුලින් අපට පැහැදිලි කරගන්න පුළුවන්. නමුත් සූත්‍රවල මුලදී අර මුල් කර්ම තුන තමයි දක්වලා තියෙන්නේ. නමුත් මේ අහෝසි කර්ම උනත් අපට ධර්මානුකූල විග්‍රහ කරන්න පුළුවන්. අභිධර්ම සංග්‍රහ වැනි ග්‍රන්ථවල මේ කර්මයේ විවිධ ප්‍රභේද දක්වනවා. විශේෂයෙන් විපාක දෙන ආකාරය අනුව කොටස් හතරකට බෙදෙනවා. ගරුක, ආසන්න, ආචින්න, කටත්තා කියලා. ගරුක කියන්නේ බොහොම ගරු බර වැඩි ඒවා. කුසල පැත්තේ නම් ධාන, අකුසල පැත්තේ නම් අනතර කර්ම සහ නියති මිත්‍යා දෘෂ්ටි. ආසන කම්ම කියන්නේ මරණාසන්න මොහොතේ කරන කර්මය ඇතැම් විට තීරණය කරන ඊළඟ උත්පත්තියට. ආචින කම්ම කියන්නේ තමා ජීවිතේ වැඩිපුර හුරු පුරුදු කරලා තියෙන කර්ම. ඒක බොහෝ විට අවසාන මොහොතට තීරණය වෙනවා. ඊළඟ කටත්තා කියන්නේ කලාතුරකින් කරපු කර්මයක් අහම්බෙන් ඉස්මතු වෙලා අවසානයේදී ඊළඟ උපත තීරණය කරන්නට හේතු සාධක වෙනවා. මෙන්න මේ විදිහට විපාක දෙන ආකාරය අනුව හතරකට බෙදෙනවා. ඒ වගේම කර්මයේ කෘත්‍ය වශයෙන් නැවත හතරකට බෙදෙනවා. ජනක, උපත්ම්බක, උපපීඩක, උපඝාතක කියලා. ජනක කියන්නේ ඉපදෙන්නට බලපාන ත්‍රිජු කර්මය. උපත්ම්බක කියන්නේ ඒ ප්‍රසන්දි ලබා දීපු එක සාර්ථක කර්ම ඉදිරියට ගෙන යන කර්ම. උපපීඩක කියන්නේ ඒ ඉපදිච්ච කර්මය දුර්වල කරන කර්ම. උපඝාතක කියන්නේ යම්කිසි කර්මයකින් ඉපදුනා නම් ඒක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා ඒ උපත අවසන් කරන කර්ම. උපඝාතක. කුසල අකුසල දෙපැත්තට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ජනක, උපත්තම්බක, උපපීඩක, උපඝාතක කියලා කොටස් හතරකට බෙදලා තියෙනවා. ඊළඟ කාරණය තමයි ඉපදෙන භූමි වශයෙන් කොටස් හතරකට මේ කර්ම බෙදෙනවා. අපාය භූමි, ඉන කාමාවචර සුගති භූමි, රූපාචර භූමි, අරූපාචර භූමි කියලා. අපාය භූමි කියන්නේ සතර අපාය. සහ ඊට අදාළ අනිත් ප්‍රභේදයන් දක්වන්න පුළුවන්. ඊළඟට කාමාවචර සුගති. ඒ කියන්නේ මිනිස් ලෝකයක් දිව්‍ය ලෝක 6. මෙතන සදෙව් ලෝක කියලා තියෙනවා. එතනට මනුස්ස ලෝකය කියන එකක් දාගන්න. ඒක කාම සුගතියක්, කාමාචර සුගතියක්. ඊළඟ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසංජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මයේ ඉන පරිත්තාව, අපමානාව, ආබස්සර, පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්හ, වේහප්පලාව, අසංසත්ත, සුද්ධවාස. මේ සුද්ධවාස නැවස්ස පංච සුද්ධවාස විදිහට බෙදෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක කියලා. මේ පංච සුද්ධවාස ඉපදෙන්නේ අනාගාමී වුණු හතරවෙනි ධානය දක්වා ධානය දිනු කරපු අය තමයි පංච සුද්ධවාසී ඉපදෙන්නේ. විශේෂයෙන් අනාගාමී අය. ඊළඟ අරූපාචර ලෝක ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන මෙන්න මේ අරූපාචර භූමි නැත්තෙන් ආනින්ජාවි සංඛාර සිත කළ ඉපදෙන ස්ථාන. ඊළඟ කාරණය තමයි මරණයේ සිදුවිය හැකි ආකාර හතරක් දක්වනවා. ආයුක්කේ, කම්මක්කේ, උභයක්කේ, උපච්ඡේදක කියලා. ආයුක්කේ කියන ආයුස අවසන් වීමෙන් සිදුවන මරණය, කම්මක්කේ කියන කර්මය අවසන් වීමෙන් සිදුවන මරණය, උභයක්කේ කියන්නේ ආයුෂය කර්මය දෙකම එක විට අවසන් වීමෙන් සිදුවන මරණය, සහ උපච්ඡේදක කියන්නේ ආයුෂ කර්මය දෙකම තිබෙද්දී සිදුවන මරණය. ප්‍රසන්දි හතරක් ගැන කියනවා. අපාය ප්‍රසන්දිය, රූපාචර ප්‍රසන්දිය, කාමසුගති ප්‍රසන්දිය, අරූපාචර ප්‍රසන්දිය විදියට. ඊළඟ වැදගත් කාරණයක් තමයි සම්පatti සහ විපatti හතරක් ගැන කියනවා. අකුසල යටපත් කරන සම්පatti හතරක් තියෙනවා. ඒ වගේම කුසල් යටපත් කරන විපatti හතරක් තියෙනවා. සම්පatti සහ විපatti. අකුසල යටපත් කරන සම්පatti හතර. ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, පයෝග සම්පatti. අකුසලයකින් ඇතැම් විට පල්ලෙහාකුලයක ඉපදෙලා ඉන්නවා. මේ සම්පatti නිසා ගති ඉපදිච්ච තැන අනුව ඔහුට යම් යම් විදිහේ පහසුකම් ලැබෙනවා. ඇතැම් විට අකුසල කර්මයකින් එයා පහත් කුලයක ඉපදෙලා ඉන්නවා. නමුත් එයාට හොඳට උපදි සම්පත්තිය, රූප සම්පත්තිය තියෙනවා. එයා ඉහළ කෙනෙක් විවාහ වෙලා ඉහළ තැනට යන්න පුළුවන්. ඊළඟ කාල සම්පත්තිය තියෙනවා. ඇතැම් විට අකුසල කරලා යම් තැනක ඉපදෙලා ඉන්නවා, ශාස්ත්‍රීය කාලෙක ඉපදෙනවා. අර අනිතර තියෙන පහසු කන්ටේක මෙයාටත් ලැබිලා අර අකුසල යටපත් වෙනවා. අකුසල යටපත් වෙලා සම්පත්තිය උද ඉස්මතු වෙනවා. එතන පයෝග සම්පත්තිය උපතින් නොඑක් විදිය අවශ්‍යදායක තත්ත්වයන් ලිපදෙලි ඉන්නවා. නමුත් මහන්සියෙන් වැඩ කළා, උත්සාහයෙන් වැඩ කළා, අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිල්ලා අර සියල්ලක්ම යටපත් කරනවා. ඉන්දියාවේ තිය අම්බෙක් කර වගේ අය උපතින් ඉතාම පල්ලෙහා මට්ටමේ හරි ජන කියන කොටස ඉපදුනේ. නමුත් ඉන්දියා විවස්ථා හතර මට්ටමට ඉහළම තලයට ආවා විතරක් නෙවෙයි, බ්‍රාහ්මණ වංශික යන අයට බ්‍රාහ්මණ කුලෙට එන්න කියලා විවෘත ආරාධනාවක් කළා. කුලය වෙනස් කරන්න එයා ගියේ නැහැ. ඔහු තමන්ගේ සියලුම ඒ හරිජනයා සමග, ලක්ෂ 10කට අධික පිරිසක් සමග ඔහු බුදුදහම වැළඳගත්තා. ඉතින් මේ වගේ අකුසල යටපත් කරන සම්පatti හතරක් තියෙනවා. ඒ වගේම කුසල යටපත් කරන විපatti හතරකුත් තියෙනවා. ගති විපatti කියලා කියන ඒවාට. ඇතැම් විට හොඳ තැනක ඉපදෙලා ඉන්නවා. අපි කියමු මනස ලෝකෙ ඉපදෙලා ඉන්නවා. ඉපදෙලින්නවා ඇතැම් විට ඒ මිනිස් එක් වශයෙන් ඉන්න නිසාම සමහර විට යාට ගැටලු ඇති වෙනවා. ඇතැමිට සතෙක් වශයෙන් ඉපදෙලින්නවා. ඒක මෙයාට විපතක් වෙනවා. විපතක් වෙන්න පුළුවන්. දැන් ඇතැමිට අපි ගමු ගැරන්ඩියකුයි නායකු දෙන්නෙක් ඉන්නවා. ගැරන්ඩිය මරන්නේ නැහැ කවුරුවත්. නමුත් සර්පය මරනවා. එයාගේ උපදියාට විපතක් බවට පත් වෙනවා. ඊළඟ උපදී විපත්තිය තියෙනවා. අපි කොහොම ලස්සන කෙනෙක් ඉන්නවා. පාරක යනවා, කැලෑවක යනවා, හතර දිනක් යනවා. එක්කෙනෙක් හරීම ලස්සනයි. අනිත් තුන් දෙනාම බොහෝම දුර්වර්ණයි. හොරුන්ට අහු වෙනවා. අර දුර්වර්ණ වෙච්ච තුන් දෙනාම නිදහස් කරනවා. ලස්සන වෙච්ච එකා අල්ල ගන්නවා. උපදී විපතක් වුණා. ඊළඟට කාල විපත්ති. හොඳ කාලෙක ඉපදෙනවා. කාල සම්පත්තිය කුසලෙන් විපාක දීලා තියෙනවා. නමුත් එක විට විපතක් ඇවිල්ලා නියගයක් හරි වෙනත් හානියක් වෙලා හරි එකපාර ලොකු ඩැමේජ් එකක් වෙනවා. බරපතල හානියක් වෙනවා. ඊට පස්සේ හොඳ කුසලෙන් හොඳ පවුලක ඉපදිලා ඉන්නවා. නමුත් පයෝග විපතිටපත් වෙනවා. උපදින මහා ධනස්කන්ධයක් තියෙනවා. ඒ කිසිම අධ්‍යාපනයක්වත් රැකිරක්ෂාවක් කරන්න ඕනේ නැහැ. මුළු පරපුරක් ජීවත් වෙන ධනයක් තියෙනවා. සුහදුවට බැහැ වෙනවා. ඉවරයි. තාම කෙටි කාලෙක අර මහා ධනය මහිමි වෙලා පාරට බහින සිද වෙනවා. පයෝග විපත්ති කියන්නේ මේවා. මෙන්න මේ විදිහට අකුසලයේ යටපත් කරන සම්පatti හතරක් තියෙනවා. කුසලයේ යටපත් කරන විපatti හතරක් තියෙනවා. මෙන්න මේවත් කර්ම වෙන සාකච්ඡා කරද්දී සඳහන් කරන දේවල්. ඊළඟට දානය ගැන කින්දද සූත්‍රයේ තියෙන ගාථා ටික වැදගත්. අන්න දෝබල දෝහෝති වන්න දෝහෝති වත්තදෝ යාන දෝ සුක දෝහෝති දීප දෝහෝති චක්කුදෝ සෝජ සම්බ දදෝහෝති යෝදදාති උපස්යං අමතන් දදෝච සෝහෝති යෝධම මනුසාසති. ආහාර පාන දෙනවනම් බලය දුන්න වෙනවා. වස්ත්‍ර දෙනවනම් වර්ණය දුන්න වෙනවා. යාන දෙනවනම් සැපය දුන්න වෙනවා. ආලෝකය දුන්නනම් ඇස් දන් දුන්න වෙනවා. ගියක් දුන්නනම් සියලක්ම දුන්න වෙනවා. සහ ධර්මය දුන්නනම් අමෘතය දුන්න වෙනවා. මෙහෙම ගිහිල්ලා අර ගබ්බ මේකේ උපජ්ජන්ති කියන ගාථාව නැවත තියෙන එකත් බලා ගන්න. ඊළඟ ප්‍රධාන දෙයක් තමයි කර්මයක් ක්ෂණිකව විපාක දෙන්නේ නැහැ කියන කාරණය. බොහෝ කර්ම අප කරන කර්මය විපාක දෙන කාලයක් ගත වෙනවා. නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති දහන්තං බාලමන් වේති බස්මච්ඡනෝ පාවකෝ. කලව් පාප කර්මයේ හරියට එළදෙනගේ තනෙන් ඇල්ලූ විකසෙන කිරි එවලෙම නොමිදෙන්නාසේ. එකෙන් හිම විපාක දෙන්නේ නැහැ. හරියට අලුවැට තියෙන ගින්දර වගේ තිමිලා හොට නිසි කල්හිදී එක විපාක දෙන මට්ටමට එනවා. අනිත් පැත්තට මේ අඟුලිමාල හිමියන්ගේ කතාව පාදක කරගෙන දේශනා කරපු ගාථාව ධම්මපදේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයි මං ලෝකං පබහසීති අබ්බහමුත්තෝ චන්දිමා. යම් කිසි කෙනෙක් විසින් කරන ලද කර්මය අකුසල කර්මය කුසලේන පිතියති ඊට වඩා ප්‍රබල වූ කුසලයේ විසින් වසා දමනවා නම් එතනත් හරියට අර වලාකුලින් මෙදෙන සඳ වගේ ලෝකේ ආලෝකවත් කරනවා කියලා. එනිසා අපට තියෙන ප්‍රධානතම කාරණයක් තමයි අපි කරන අපේ සම්පූර්ණ මේ මට්ටමේදී අකුසලෙන් වැළකී ඉන්න බෑ. ඒ නිසා අපි කළ යුතු දේ තමයි පුළුවන් තරම් ප්‍රබල කුසල් කරලා අර අකුසලේ නැමැති තාරකා ටික කුසල් නැමැති චන්ද්‍රයාගෙන් යටපත් කරන්නේ. මෙහෙම ගිහිල්ලා ලෞකික හා ලෝකෝත්තර වශයෙන් කුසල ගැන බුදුදහම තුල දැක්වෙනවා. අපට කරන්න පුළුවන් ඉහළම පින්කම් ගැන සඳහන් කරනවා පුඤ්ඤාවිසන්ද සූත්‍රයේදී. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත් පංචශීල රැකීමත් ඉහළම පුණ්‍ය කර්ම විතර දැක්වෙනවා. අනිත් එක තමයි මෛත්‍රී භානාව. කිසිඳු මිලමුදලක් වියදම් නොකර අපට ඉහළම පුණ්‍ය කර්ම කරන්න පුළුවන් අවස්ථා. ලෞකික කුසල් කරන්න තියෙන අවස්ථා. දැන් මිනිස්සු බොහෝ විට දුක් වෙනවානේ අපට පින්කම් කරන්න සල්ලි නැහැ කියලානේ. පින්කම් කළා කියලා හිතපු ගමන්ම කියපු ගමන් මිනිස්සු හිතන් ඉන්නේ අර හාමුදුරන්ට දෙන ලොකු දානයක් තමයි මතක් වෙන්නේ. ඉතින් මිනිස්සු හරිය දුක් වෙනවා අපට දානයක් දී ගන්න බෑ කියලා. නමුත් අඩුම වශයෙන් මිනිසුන්ට අපි කියන්නට ඕන දානයක් දෙන තැනට ගිහිල්ලා ඒක දැකලා සතුටු වෙලා හරි දාන් හැන්දම් බෙදලා හරි ඒකට සම්මාදම් වෙන අපි කියන්නට ඕන. අනිත් දේ තමයි ඊට වඩා ප්‍රබල මිල මුදල් වේදන් නොකර ඉතාම ඉක්මනින් ඉහළම කුසල කරගන්න ක්‍රම 9ක් බුදුදහම තුල තියෙනවා. ඒ තමයි බුද්ධ ධම්ම සංඝගෙන තෙරුවන් සරණ යාමත් ඊළඟ පංචශීලයත් මෛත්‍රී චේතු විමුක්තිය. ඊට අමතරව ඕනම සමත භාවනාවක් සමන්සදිස් කර්මස්ථාන වලින් කුමන කමඨහන වැඩුවත් අපේ කුසලයේ දිනු වෙනවා ඉහෙරට විශේෂයෙන් නීවරණයටපත් වෙනවා. ඒ නිසා අනේ පැත්තට අපි නිතර මිනිසුන්ව යොමු කරන්න ඕන. මෙන්න මේත් එක්කම අප මේ පිළිබඳව විශ්වාසයේ තියලා අපි කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තු තැන ඉඳන්ම අපේ ජීවිතේ පිනින් පිරිච්ච ජීවිතයක් බවටපත් වෙනවා. අන්නේ පින් ටික තමයි මංගල සූත්‍රයේ මංගල කරුණ 34ක් ඉදිරියට තියෙන්නේ. ඒකේ සමහර ඒවා ඉපදෙනකොටම අපව තීරණය කළ තියෙන්නේ පුබ්බේජගත පුඤ්ඤතාදී දේවල්. සමහර දේවල් පතිරූප දේශ වාසෝච අසේවනාච බාලාණං ආදි වශයෙන් පරිසරයෙන් ඇති කරගන්න ඒවා තියෙනවා. අනිත් අතින් යුතුයකම් විදියට මාතාපිත උපဋාණං පුත්ත දානස සංඝෝ ආදි වශයෙන් ඒව යුතුයකම් විදියට යුතුයකම් පින්කම් බවට පත් කරගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා දානංච ධම්මචර්යාච විදියට පින්කම් විදියටවත් කරන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ධර්මයට ඇවිල්ලා කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා වෙතට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා ආර්ය සත්‍යන දස්සනං චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සහ නිබ්බාන සත්‍ය කිරියාචෝස්සේ පුට්ටස්ස රෝග ධම්මේහි චිත්තං යස්සන කම්පදී මට්ටමට යන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරලා අටලෝ දහම අභියස නොසෙල්ලෙන අකම්පිත හිතක් ඇති කර ගන්න මට්ටම දක්වාම මේ මංගල කරුණ ටික සම්පූර්ණම පිළගස්සලා තියෙනවා. තාම ලස්සන සූත්‍රය. උපතින් ලැබෙන කරුණු යුතුයකම් වශයෙන් උකහා ගන්න ඒවා, පින්කම් වශයෙන් උකහා ගන්න ඒවා, ධර්ම ශ්‍රවණයේ වශයෙන්, අවබෝධයේ වශයෙන්, ධර්ම වැඩීම වශයෙන් සහ ප්‍රතිපලයේ සාක්ෂාත් කිරීම වශයෙන් අවසානයේහි අටලෝ දහමෙන් කම්පාවටපත් නොවීම දක්වා මේ යන ගමන් මාර්ගයේ විස්තර කරනවා. මෙහෙම ගිහිල්ලා අපට ඊළඟට හමු වෙන ප්‍රධානම සූත්‍රය තමයි සංඛාරුප්පති සූත්‍රය. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියලා මේ සූත්‍රයෙන් අතර මේ සටහනේ නෑ අපි දැක්ුවේ. මෙන්න මේ කරුණු සංඛාරුප්පති සූත්‍රයේ තියෙන මේ කරුණු පහ සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මෙන්න මේ පහ යම් කිසි කෙනෙක් දිනු කරා නම් ඔහුට මේ ජීවිතය ලබන පහසුකම් ටිකේ ඉඳන් පරලෝ සුගතිය දක්වා ඊළඟ උපත තීරණය කිරීම ඔස්සේ නිර්වාණ අවබෝධය දක්වා යන සියලුම ගමන් මඟ මේ සංඛාරුප්පති සූත්‍රයේදී පැහැදිලි කර දෙනවා. ඊළඟට ව්‍යංගපජ සූත්‍රයේදී මෙලොව ජීවිතයේ සාර්ථකත්වය පරලෝ ජීවිතයේ සාර්ථකත්වයත් විදියට මේ කුසල මඟ පැහැදිලි කරනවා. උට්ටාන සම්පදා, ආරක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා මෙලොව ශාපතට, ඊට පස්සේ පරලෝ සුගතියට සද්ධා, සීල, ඡාග, පඤ්ඤා. මේ සියල්ලගෙම ප්‍රධානතම නිර්ණායකයක් වෙන්නේ තමන් කවුද ඇසුරු කරන්නේ කියන කාරණය. ආශ්‍රය මෙලොව ජීවිතයේ ආධ්‍යාත්ම ජීවිතයේ නිර්වාණ අවබෝධය සඳහා සුවිශාල බලපෑමක් කරන ප්‍රධානතම සාධකේ වඩපත් වෙනවා. ඇසුර කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් අපි කොයි දේවල්ද වැඩිපුර අහලා තියෙන්නේ, වැඩිපුර බලලා තියෙන්නේ කියන කාරණය. මෙතන මේ ෆිසිකල් ඇසෝසියේෂන් එකක් නෙවෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඕ අපි මනසින් කාටද කොයි දෙයකට වැඩිපුර කැමති, කොයි දෙයකට වැඩිපුර ඇසුරු කරේ කියන කාරණය. තොරොම ගිහිල්ලා තවත් වැදගත් කාරණයක් සඳහන් වෙනවා මේ සත්‍යයන් ගැන විස්තර කරද්දී. එකක් තමයි කම්ම ඵලෝපක ජීවී, කර්මය විපාක නිසාම ජීවත් වෙන අය. උත්තාන ඵලෝපක ජීවී, උත්සාහ නිසා ජීවත් වෙන අය. කම්ම උත්තාන ඵලෝපක ජීවී, කර්මයේ උත්සාහය දෙකම නිසා ජීවත් වෙන අය. නේව කම්ම, න උත්ථාන පලෝප ජීවී. කර්මේවත් වීර්යවත් නැතෝ ජීවත් වෙන ආදි වශයෙන් මෙහෙම විග්‍රහයකුත් බුදුදහම තුළ දැක්වෙනවා. ඉතින් මේ ආදි වශයෙන් ගිහිල්ලා අපට ඊළඟට හමු වෙන කර්මය ගැන කියන්න පුළුවන් ප්‍රධානතම අනුශාසනයක් අපට මුණ ගැහෙනවා නිබ්බේධික කියන සූත්‍රය. ගොහිට අපට ඊටාම අඩුවෙන් අහන්නත් ලැබෙන මේක. කර්මය ගැන දේශනා කළා විතරක් නෙවෙයි. බුදුහාඳුරෝ කර්මක්ෂය කිරීමන් දේශනා කළා. කර්මය කියන්නේ මොකද්ද කියලා දේශනා කළා. කම්මං භික්ඛවේ වේදි තබ්බං. මහන්නේ කර්මය දැනගන්න. ඊට පස්සේ කම්මානං නිදාන සම්භවෝ වේදි තබ්බෝ. කර්මයන්ගේ නිදානය දැනගන්න. ඊට පස්සේ කම්මානං වේමතතා වේදි තබ්බා. කර්මයන්ගේ විවිධත්වය වෙනස්කම් දැනගන්න. කම්මානං විපාකෝ වේදි තබ්බෝ. කර්මයන්ගේ විපාකය දැනගන්න. ඊට පස්සේ කම්ම නිරෝධෝ වේදි තබ්බෝ. කර්මයන්ගේ නිරෝධය දැනගන්න. ඊට පස්සේ කම්ම නිරෝධගාමිනී පටිපදා වේදි තබ්බෝ. කර්ම නිරෝධ කරන මාවත දැනගන්න. හරිම ලස්සන සූත්‍රය. මේක තවත් කාරණා දැක්වෙනවා. ඒ අතරේ මේ කර්මය ගැන වෙනම කැටගරියකින් දක්වනවා. නිබ්බේධික සූත්‍රය අංගුත්තර නිකායෙහි 6 වෙනි නිපාතේන චක්ක නිපාතේන්නේ බුදුදෙණි පොත්වල වලින් 4 වෙනි පොතේ මේකෙන්නේ මේ සූත්‍රය හොඳට කියවන මේක හරි වැදගත්. ඒකෙන් කියනවා ඒකෙන් තමයි තියෙන චේතනහම්බේකේ කම්මං අදාමි චේතිත්වා කම්මං කරෝති කයන වාචා මනසා කියන එකත් මේ සූත්‍රය තමයි එන්නේ. එතකොට කර්මය කියන්නේ මොකද්ද කියන එක විස්තර කරනවා. කර්මයන්ගේ නිදානය මොකද්ද කියලා දක්වනවා. පස්සෝ භික්ඛවේ කම්මානං නිදාන සම්භවෝ. ස්පර්ශය කර්මයන්ගේ සම්භවය හට ගැනීම. මොකද්ද මේ ස්පර්ශය කියලා කියන්නේ? ඇහැට රූපයන් ගැටීමද? චක්කු සම්පස්සේද? චක්කු සම්පස්සේ කියන එක විපාක මට්ටමේ අවස්ථාවකුත් තියෙනවා. ඒක නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යා සාගතව නැවත නැවතත් මනසින් ස්පර්ශ කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ඇහැට රූපයක් කණ්ඩායම් වෙන මුල් අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් පිනක්වත් පවක්වත් සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. එතරම් හටගෙන නිරුද්ධ වෙනවා ඒක. ඒ කියන සම්පස්සේ රහතන් වහන්සේට ලැබෙනවා. ඒ විපාක මට්ටමේ චක්කු සම්පස්සේවත් සකු සම්පස්සා වේදනාවත් රූප සංඥාවත් රූප සංචේතනාවක්වත් ඒ කිසිම දෙයක් කර්මයක් වෙන්නේත් නැහැ. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක කුසලයක් වෙන්නේත් නැහැ, අකුසලයක් වෙන්නේත් නැහැ. ඒක උපේක්ෂා සාගතයි. ඒක න්‍යූට්‍රල්. එතකොට මෙතන මේ පස්සේ කියන්නේ මොකද්ද? අර මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙච්ච බව නොදැන ඒක නැවත නැවතත් ස්පර්ශ සමුදයන් තිඳගෙන මනස පැත්තෙන් ඉඳගෙන අවිද්‍යා සාගතව අන්නේ රූපයේ ඇසුරු කිරීම සංඛ්‍යාතව හට ගන්නා වූ ස්පර්ශයටයි මෙතන මේ පසේ කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අර නව කර්ම මට්ටමේ තියෙන මනෝ සම්පස්සේ. අපි නිතරම හැට රූපයක් දැක්කට පස්සේ අපිට නිරුද්ධ වෙලා නැහැ ඒක. ඒක නැවත නැවතත් සීකනකොට අපි ස්පර්ශ සමුදයන් තියෙන්නේ. අන්න ඒක තමයි. ඒක තියෙන්නේ කොහොමද? අර අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානම් විඥානපච්ච නාම රූපා නාම රූපච්ච සලායතනං. අන්න ඒ සලායතන වලින් පස්සේ හටගන්න සලායතන පච්ච පස්සෝ කියන මෙන්න මේ පස්සේ තමයි අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශය තමයි මෙත මේ කර්මයට හේතුව කියලා කියන්නේ. ඒකට හේතු උනේ අර සලායතන ටික ගන්න එක. සලායතනට හේතු උනේ නාම රූප ටික. නාම රූපෙට හේතුනේ විඥාණය. ඔහොම ගිහිල්ලා ඒ විඥාණයට හේතුනේ සංඛාර. සංඛාරයට හේතුනේ ඒ නියම ස්වභාවය නොදන්නා වූ අවිද්‍යාව නිසා. අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධවට පස්සේ ස්පර්ශ සමුදයන් තිඳගෙන අවිද්‍යා පාදක හට ගන්නා වූ මෙන්න මේ ස්පර්ශය තමයි කර්මෙහි මුල විදියට දක්වන්නේ. නව කර්ම විදියට දක්වන්නේ. ඒක හරියට දැක්කනම් ස්පර්ශ නිරෝධයට හිත තියෙනව ඔහු. ඇහැට රූපයක් දකිනකොටම ඔහු දකිනව නම් දිත්තේ දිට්ඨමත්තං කියන මට්ටමින් දැන් මේක නිරෝධ වෙලා කියලා ඔහු ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරමින් ඉන්නේ. ඇහැට රූපය පේන මේ අවස්ථාවෙම ඇහත් නිරුද්ධ වෙලා, රූපයත් නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්ස වේදනාවත් නිරුද්ධ වෙලා, රූප සංඥාවත් නිරුද්ධ වෙලා, රූප සංචේතනවත් නිරුද්ධ වෙලා, ඊට පස්සේ හටගන්න මනෝ ධාතුවත් නිරුද්ධ වෙලා, විපාක මනෝ විඤ්ඤාණ ධාතුවත් නිරුද්ධ වෙලා, මම මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඤ්ඤාණ කියන මට්ටමින්. ඒකත් තත්ත්ව විපස්සති, මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනා කියලා දැක්කොත් තමයි සම්පූර්ණම ස්පර්ශ නිරෝධය වෙන්නේ. එතකොට මේ අවබෝධය නැති වුණොත් ඔහු කර්ම නිදහන වෙච්ච ස්පර්ශයත් එකයි වාසය කරන්නේ. එතකොට කර්මයේ නිදහනේ හේතුව කියලා කියන්නේ මෙන්න මේ ස්පර්ශය. එතකොට ඒක අපි ඉතාම පැහැදිලිව තේරුම් ගන්න ඕන, විපාක මට්ටමේ ස්පර්ශය නෙවෙයි මේ කියන්නේ. ඕනම සිතක් පහළ වෙනවා නම් ඒ සිතත් එක්ක වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මෙන්න මේ චෛතසික හය අනිවාර්යයෙන්ම හටගන්න, එක නවත්තන්න බෑ. වෙනත් විදිහකින් කියනවා නම් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, ජීවිතින්ද්‍රිය, ඒකාගතා කියන මේ සබ්බචිත්ත සාධන චෛතසික හත හැම සිතක් එක්කම ඒකෝපපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියපු විදියට එකටම හටගෙන එකටම නිරුද්ධ වෙනවා. අපිට ඒක වළක්වන්න බෑ. ඒතර විපාක මට්ටමේ පස්සේ නෙවෙයි ගැටලුව, ඒක නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශය තමයි මේ කර්ම නිදාන විදියට කියන්නේ. අන්නේක සුතමේ පඤ්ඤාවෙන් දැනගෙන, චින්තාවේ පඤ්ඤාවෙන් දිනු කරගෙන, විදර්ශනා ප්‍රඥාවෙන්, භාවනාමය ප්‍රඥා විදියට සතිපට්ඨානය තුළ උප්පරිම අවධානයෙන් සිහියෙන් අවබෝධයෙන් හිටියොත් තමයි කර්මක්ෂය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කම්මානං විහෙමත්තතා වේදිතබ්බෝ, කර්මයන්ගේ විවිධත්වය දැනගන්න. අත්තිබික්කවේ කම්මං නිරය වේදනීයන්, නිරය සම්බන්ධව දති යුතු කර්ම තියෙනවා. අත්තිකම්ම තිරච්ඡාන වේදනීයන්, තිරිසන් ලෝකයේ සම්බන්ධයෙන් දති යුතු කර්ම තියෙනවා. ඒ වගේම පෙත්ති විෂයට අදාළව තියෙනවා, මනස් ලෝකයට අදාළව තියෙනවා, දේව ලෝකයට අදාළව තියෙනවා. දැන් මේ දේව ලෝකයේ කියන කැටගරි යටතට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක දෙකම අයිති වෙලා තියෙනවා. ඊළඟ අසුර කියන එක මෙතන දක්වලා නැහැ. නැතුණත් අපි ඒක අදාළ විදියට එක පැත්තකින් අපායට යන අසුරයෙකුත් තියෙනවා, අනිත් පැත්තෙන් දිව්‍ය ලෝක පැත්තට යන එකකුත් තියෙනවා. ඒවා අපි මේ විදියට තේරුම් ගත්තම හරියි. ඊළඟ කාරණේ තමයි කර්මයන්ගේ විපාකය දැනගන්න. ඔන්න මේ රෙෆරන්ස් එක හොඳටම මතක තියාගන්න. මේ රෙෆරන්ස් එකේ අර කර්ම හතරෙන් අර මුල් තුන දැක්වෙනවා. ප්‍රධාන සූත්‍රයක දිට්ඨධම්ම වේදනීය කම්ම, උපපජ්ජ වේදනීය, අපරාපරිය මේ තුන පැහැදිලිවම දක්වපු ස්ථානයක් මේක. ඉතාම කලාතුරකින් අපට මේක සූත්‍රයක දකින්න ලැබෙනවා. අහෝසි කර්ම මෙතන නැහැ. නැති වුණත් ඒක අපට පෙරදහමට ගලපන්න පුළුවන් අපි කියපු විදිහට. එතකොට සූත්‍රයක කොහේද දිට්ඨධම්ම වේදනීය කර්ම ඉන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න කරොත් මතක තියාගන්න හොඳට මේ නිබ්බේධික සූත්‍රයක ඉන්නේ කියලා. එතන මිනිස්සු අපෙන් සමස්තයෙන්ම ප්‍රශ්න කරන රෙෆරන්ස් එක අපිට කියන්න වෙනවා. ඒක නිසා තමයි මේ උද්දෘත පිටු අංකත් එක්කම බහසට දීලා තියෙන එක. බුද්ධ ජයන්ති පොතේ පිටු අංකයක් එක්කම මේ හැම එකම තියෙනවා. ඒ නිසා මේව නිකන් වැරදිලා ඉලක්කම් වැටිලා නෙවෙයි. මේව හොඳට ආයි පාරක් චෙක් කරලා අදත් පොත දිගහැරලාම බලලා මේ දැම්ම අංකේ. ඒ නිසා මේක උපරිම ප්‍රයෝජන ගන්න. ඊට පස්සේ කර්මයන්ගේ නිරෝධය දති යුතුයි. කර්මයන්ගේ සම්භවයේ පස්සේ කර්මයන්ගේ නිරෝධය කියන්නේ පස්ස නිරෝධය. ඒතර පස්ස නිරෝධය කියලා කියන්නේ අර විපාක මට්ටමේ ස්පර්ශ නිරුද්ධ කරන එක නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ පාරාසාරිය බ්‍රාහ්මණය ඔහුගේ උත්තර මානවකයට කියන්නේ ඇසෙන් රූප නොදක ඉන්න, කනෙන් ශබ්ද නාහින කියලා. බුදුදහමේ කර්ම මත කරන්නේ. බුදුහාමර ප්‍රශ්න කරන එහෙනම් උපතින් බිහිරං, උපතින් අන්ධයන්, භාවිතින් දෙපුත් කියලාන්ද කියලා ප්‍රශ්න කරනවා. ඇස් දෙක වහගෙන ඉඳීම, කන් දෙක වහගෙන ඉඳීම නැත්තම් විපාක මට්ටමේ ස්පර්ශය නැති කිරීම නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. ඒක කර්ම දායාදයක්. ඇතැම් විට ඒක කුසල කර්ම විපාකයක්. ඒක දුරු කරන්න කියලා නැහැ. නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තමන්ගේ සංකල්ප රාගයයි කාමයේ වඩපත් වෙන්නේ. ඒ කියන්නේ අර විපාක මට විස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක නිරුද්ධ වෙච්ච බව නොදැන ස්පර්ශ සමුදයන් තිඳගෙන නව කර්ම මට්ටමින් තෘෂ්ණා දෘෂ්ටි මාන නැත්තම් ප්‍රපංච සහිතව හට ගන්නා වූ අර අවිජ්ජා පත්‍ය සංඛාර කියන චක්‍රයේ තියෙන සලායතන පත්‍ය පස්සෝ කියන එකයි සසරට හේතුව කර්මයට හේතුව ඒක ඇදුරු කළ යුත්තේ. ඒක දුරු කරන්නේ සම්මාදිට්ඨියෙන්. ඒක දුරු කරන්නේ අරසණ මාර්ගයෙන්. ඒක දුරු කරන්නේ සම්ති දර්ශනාවෙන්. එතකොට අන්න ඒක තමයි කර්ම නිරෝධය කියලා කියන්නේ. පස්ස නිරෝධය තමයි කර්ම නිරෝධය. පස්ස නිරෝධෝ කම්ම නිරෝධෝ, කම්ම නිරෝධෝ තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ. මේ වගේ හැම තැනටම අපිට අදාළ විදියට සම්බන්ධ කරගන්න පුළුවන් මේක. අපට අදාළ විදියට ධර්මය තුලින් ගලපන්න පුළුවන්. ඊට පස්සේ අපට උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියන විදියට බොහොම සුවදායි මාවත මුණ ගැහෙනවා. කම්ම නිරෝධ ගාමිනී පටිපදා අරසෙන් මාර්ගය. එනිසා මේ සූත්‍රයේ තියෙන මෙන්න මේ කරුණු හය නැවත නැවතත් කියවලා හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් කර්මය ගැන සියලක්ම තේරුම් ගත්තා වගේ. එනිසා ඊටාම වටිනාම කොටස තමයි මේක. ඒකත් තේරුම් අරගෙන අපි කර්මය ෂේ කරමු නේද? එතකොට තෘෂ්ණාව නිරෝධ කරන්න තියෙන්නේ කර්මය නිරෝධ කරන්න තියෙන්නේ එකම මාවත මේ අරහත් මාර්ගය. එකන්තකින් අපි අකුසල කර්ම වලින් මිදලා මුලින් පාප කර්ම වලින් මිදලා ලෞකික කුසලෙහි යෙදෙන ගමන් නැත්තම් පින්කම් කරන ගමන් ඒ පින්කම් තුරෙන් උපදෙස් සම්පත් ආදී ලබාගෙන අපේ වටා පිටාව ලස්සන කරගෙන ඒ ලස්සන පරිසරය ඉඳගෙන අපේ ආර්ෂ්ටික මාර්ගය නැමති ලස්සන ගහ අපි ලස්සන මල්වත් අපි රෝපණය කරන්න ඕන. එතකොට සංකත දේවල් අතුරින් උතුම්ම දේ විදිහට සලකන්නේ අරහත්ගේ මාර්ගය. අසංකත වූ නිවන සඳහා යන්න තියෙන මාවත අරහත්ගේ මාර්ගය. අරහත්ගේ මාර්ගය හැබැයි සංගතයි. අසංකත වූ නිවන සඳහා යන්න තියෙන ඒකායන මාවත අරහත්ගේ මාර්ගය නිසා සංකත වූ සීලම දේවල් අතුරින් අරහත්ගේ මාර්ගය උතුම් කියලා අන්නේ අරහත් මාර්ගයට බැස ගැනීම තමයි සෝතාපන්න කියලා කියන්නේ. ස්ප්‍රීමෙන්ට්‍රි කියලා කියන්නේ. ඒ ගඟට බැස ගත්තොත් අපි ඒ ගඟා මග දෙනවා තින්නේ මූදට ගිලෙමනවා තින්. නිවන නැමැති සාගරයක තම ඒ අරහත් මාර්ගයෙන් අපි ගංගාව ඒ සෝතේ හෙදිය පාර ගමන් කරනවා. ඉතින් ඒ මග යන අපි පරිමුසහ කරමු නේද? ප්‍රශ්නෙම තියෙනවා දැන් අහන්න. මම හිතන්නේ කර්මය ගැන අපි මාතෘකාවට අදාළව අපි උතුරුත සහිතව අපි හුඟා කරුණු සාකච්ඡා කළා. චුල්ල කම්මිබංග සූත්‍රය, මහා කම්මිබංග සූත්‍රය, නිබ්බේධික සූත්‍රය, පුඤ්ඤාවිසන්ද සූත්‍රය, මෙත්තා චේතුමි සූත්‍රය, සංඛාරුප්පති සූත්‍රය, පඨම කම්ම සූත්‍රය, අජින්තේය සූත්‍රය, අභින්න පච්චයකන සූත්‍රය, මංගල සූත්‍රය, ව්‍යංගපජ සූත්‍රය, ඊළඟට වේලාම සූත්‍රය දැක්වෙනවා. කුසල් කරන්න ගිහිල්ලා ඉහළම කුසල් දෙකක් ගැන සඳහන් කරනවා. එකක් මෛත්‍රී වැඩීම, අනිත් එක අනිත්‍ය සංඥාව කියලා. ලෞකික වශයෙන් ඉහළම කුසලයේ තමයි මෛත්‍රිය, ලෝකෝත්තර වශයෙන් අනිත්‍ය සංඥාව වැඩි. ඊළඟට තිත්තායතන සූත්‍රය, අර පුබ්බේකට හේතුවාදී ආදී කරුණු අපි සඳහන් කළා. එවන්සේ ගිරිමන්ද සූත්‍රයේහි දස සංඥා වැඩිමත් කුසලෙහි ලෝකෝත්තර කුසලෙහි ඉහළම පුහුණුවක් විදිහට දක්වන්න පුළුවන්. අනිච්ච සංඥා, අනත් සංඥාදී කාරණා. ඊළඟට මේ සූත්‍රෙහි ලෙඩ හැදෙන කාරණා දක්වද්දී කරුණු ගානක් දක්වලින් එකක් තමයි කම්ම විපාක ජාබාද කියලා කියන්නේ. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග ආදී වශයෙන් කියලා අවසාන වශයෙන් දැක්වෙනවා ප්‍රධාන කාරණයක් කම්ම විපාක ජාබාධා කියලා. අන්න ඒ රෝග තමයි සුව කරන අපහසු රෝග. අනිත් රෝග බොහොමයක් අපට සුව කරන්න පුළුවන් ප්‍රතිකාරවල. කර්මයට අදාළ එතනත් වැදගත් රෙෆරන්ස් එකක් තියෙනවා. ඊට ධම්මපදේ ගාථා ගණනාවක් අපට කර්මයට අදාළව සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම පැහැදිලි. මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් නම් පැන නගින්නත් බෑ ඇත්තෙ මේ මාත්‍රුවට අදාළ. ඊතරම් අපි මේක සාකච්ඡා කරා. ඉතින් නැවත ධම්මපදේ ගාථා තියෙන කොට නෑ. ධම්මපදේ උගත් තියෙන මේකට අදාළ. පළවෙනි ගාථා දෙකම මේකනේ. මනෝකුම්මංගම ධම්මයික මනසාචේ පදුට්ඨේන මනසාචේ පසන්නේන කියන දෙක මිට අදාළ ඒවා. ඊට අදාළ ඊට පස්සේ නයි පාපං කතං ගම්මං සජ්ජු කිරං මුච්චති ආදී යස පාපං කතං ගම්මං කුසලින පිටියති. අපි උඹක් ගාථා මේක දැක්ක සටහන තියෙනවා. එහෙනම් හොඳ එහෙනම් අපි අද මෙතනින් යමටපත් කරමු. ඉතින් අභාසලටත් බොහොම පිං අපිට මේ විස්තරය කරන්නට අවස්ථාව ලබා දුන්නට. ඉතින් මේ සියලු පිං අපනෙන් මේගේ ඥාතියෝද අපේ ගුරු හාමුදුරුවෝ දිව්‍යන් සහිත ලෝකයේ හැම දෙනාම සතුටු සිතින් මේ පින අනුමෝදන් ඉහිගේ සත්‍යයන් සිටිත්නම් ඒ හැම දෙනෙක්ම මේ උතුම් ධර්ම දානමේ පින ධර්ම ශ්‍රවණේ මේ පින අනුමෝදන්ව සුවපත්ත්වා සුගතිගාමි වේත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල බලයෙන් ස්වාමීන් වහන්සේ හැම දිනාටම අධ්‍යාපනික කටයුතු හොඳින් දියුණු කරගෙන ආධ්‍යාත්මික ජීවිතයත් ඉතාම හොඳින් සඵල කරගෙන මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම ධර්මාභෝධය සිද්ධ කිරීමට මේ සියලු කුසල් අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.